අරහතෝ සම්මා සම්බුද්දංස විඤ්ඤා උප්පත තං සෙන්ඨා අවිඤ්ඤා නිපත තං වරා සංඝෝ පවජමානානම් බුද්ධෝ පවද තං වරෝති සම්බුදානක විහාරස්ථානයේ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි 2017 වර්ෂයේ ඉල් මාස නැත්නම් නොවැම්බර් මාස පුන් පොහොදා සිල් සමාදන් වෙච්ච පින්නතුන් අද මේ මොරිනෝ වැලිහි පන්සලේහි මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද අපි සාකච්ඡා කරන්නේ ඊටාම සරල සූත්‍රයක්. සංයුත නිකායේ දේවතා සංයුත්තේ හේන බුද්ධි සූත්‍රය. කලින් අහලා තියෙනවද? මේ සූත්‍රය බුද්ධි කියන්නේ වැස්ස පිළිබඳව කරුණ සඳහන් වෙන සූත්‍රය. ඉතින් මේ සූත්‍රය දේශනා කරන පදනම් වුණේ එක්තරා දෙවිකෙනෙක් ආත්‍රියාමේහි බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා ගාථාවකින් ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒ ප්‍රශ්න කීපයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු ගාථාව තමයි අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. ඉතින් මේ ප්‍රශ්න වලින් සහ ඒ ප්‍රශ්න වලට දීපු පිළිතුරු වලින් අපට එකල දඹදිව තිබිච්ච පරිසරය, මිනිසුන්ගේ ආකල්පත්, ඊවැගේම මේ ප්‍රශ්න පිළිබඳව බුදුරජාණන් වහන්සේ ගැඹුරින් කරුණු සාකච්ඡා කළ ආකාරයන් අපට දැක ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම දහම් පදයකින්ම අපට ලබා දෙන්නේ අවබෝධය, ජීවිත අවබෝධය. ලෝකේ වෙනත් ආගම් දර්ශන ආදී ඉගෙන ගන්නකොට, විෂය ධාරා ඉගෙන ගන්නකොට බොහෝ විට අවබෝධය ලබා දෙන්නේ බාහිර ලෝකය ගැන, ශාක ගැන, සත්‍යයන් ගැන, ග්‍රහලෝක ගැන, මේ පස්ස ගැන, ජලාශ ගැන, ඒ ආදී පිළිබඳව තමයි බොහෝ විට අවබෝධය ලබා දෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට අපට අවබෝධය ලබා දෙන්නේ කුමක් ගැනද? අපේ ජීවිතය ගැන. ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එකයි බුදුහාඳුරන්ගේ හැම දහම් පදයකින්ම දේශනා කරන්නේ. අන්නේ ජීවිතය යථාර්ථය අවබෝධ කරගත්ත ප්‍රමාණයට අපට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම අපේ ජීවිතයේහි මේ සිදුවීම මොකද්ද කියලා. ඒ අතර ප්‍රධාන වශයෙන්ම අපි යම්කිසි කායික මානසික දුකක් විඳිනවා නම් ඒ දුකේ ස්වභාවය කුමක්ද, ඒ දුකෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණයක් අපට මේ ඔස්සේ දැක ගන්නට පුළුවන්. පින්නතුනි, මේ සද්ධර්ම ශ්‍රවණය කිරීම ඉතාම සරල දෙයක් නෙවෙයි පින්නතුනි. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය අහන්නට අවස්ථාව ලැබීම කල්පාන්තර ගානක ලැබෙන අතිශය දුර්ලභ සම්පන්න අවස්ථාවක්. ඒ සද්ධර්ම ශ්‍රවණය කරන් ලැබෙන්නේ පින්නතුනි සසර කලාව මහා පිනක ප්‍රාර්ථනාව කනිසංශයක් විදියට. දැන් මේ ධර්ම දේශනා ප්‍රවැත්තෙන මේ අවස්ථාවේ වුණත් මේ වටා පිටේ බොහෝ දෙනෙක් ඉපදෙලා ඉන්නවා. ඇතැම් විට බෞද්ධ නාමයෙන් උනා තින්න පුළුවන්. නමුත් ඒ බොහෝ දෙනාට අවකාශ ලැබෙන්නේ නැහැ. ඒ අවකාශ ලැබෙන්නේ, ඒ විවේකය ලැබෙන්නේ, ඒ ඕනෑකම, ශ්‍රද්ධාව, මේ සියලුම සාධක එකට කැටි වෙන්නේ අපි සසර කලාව මහා පින කනිසංශයක් විදියට. අන්නේ ගැන හිතනකොට අපට අපේ ජීවිත ගැන ලොකු සතුටක් ඇති වෙනවා පින්නතුනි. අපි මේ ජීවිත ලබා ගත්තේ විතරක් නෙවෙයි, මෙවැනි කාලෙක ඉපදුනේ විතරක් නෙවෙයි පින්නතුනි. ඇත්තටම කිව්වොතින් මේ වගේ රටකට ඇවිල්ලා මේ වගේ පරිසරයක් අපි ලබා ගත්තේ පින්නතුනි ධර්මය අහන්න, ධර්මය හැසිරෙන්න. ඒක නිකන් ලැබිච්ච දෙයක් නෙවෙයි, ඒක කර්මය විසින් අපි මේ රැගෙන ආවේ. අපි දන්නවා සමහර ඇත්තන් ශ්‍රී ලංකාවේ ඉඳි පින්දහම් කරපු ඇත්තන් ඉන්නවා. නමුත් ඒ බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි තමන් ශ්‍රී ලංකාවේ හිටියටත් වඩා මේ රටට ආවට පස්සේ පින්කම් කරනවා, බණ භාවනා කරනවා, සීල සමාදන් වෙනවා කියලා. සමහර ඇතැම් විට එක මාසෙක එක පන්සලක නෙවෙයි, ඇතැම් විට පන්සල කිහිපයක පොහොය වලට සීල ගන්නවා. දැන් ශ්‍රී ලංකාවේ ඉන්නකොට නම් එක පන්සලක විතරන්නේ පොහට සිල් ගන්න පුළුවන්නේ. දැන් මෙහෙදී ඇතැම්මිට එක මාසෙකදී ඇතැම්මිට තැන් කිහිපයක සමහර ඇතන් සිල් ගන්නවා. බලන්න මෙතන කොයි තරම් ඇතැම්මිට ලංකාවේ ගෙනුට නම් හිතා ගන්නවත් බෑනේ එහෙම වෙනවද කියලා. ඉතින් ඒ වගේ බොහෝ මේ අපේ වාසි ටික ප්‍රතිලාභ ටිකක් අද මේ ලබාගෙන තියෙන පිණුතුනේ මේක නිකන් ලැබෙච්ච දෙයක් නෙවෙයි. මේකේ වටිනාකම මේ සඳහා අපි අතීත ආත්ම භවවල කරපු කැපවීම ගැන ඔබ නිතර හිතන්න. එහෙම හිතනකොට තමයි තමන්ගේ ජීවිතය ගැන සතුටක් ඇති වෙන්නේ. අපි බොහෝ විට අපිට නොලැබෙච්ච දේවල් ගැන තමයි අපි දුක් වෙන්නේ නේ. නමුත් වෙනතින අපි මේ ලෝකයේ වටිනාම දේ ලබාගෙන තියෙන්නේ. ඒ තමයි සද්ධර්මය. සද්ධර්මය ලැබුණා විතරක් නෙවෙයි. ඒ සද්ධර්මය අහන්න පුළුවන් විවේකය, වටපිටාව, පහසුකම් ටික මේ හැමදේම අපි මේ මොහොතේ ලබාගෙන තියෙන්නේ. ඒ නිසා වෙනතින වෙන මොනවා ලෝකෙ නොලැබුණත් අපි ලෝකෙ ලැබෙන තියෙන වටිනාම දේ අපි ලැබුවා. ඒක ලෝකේ රටක රජ කෙනෙක් වුණත් සමහර කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇදැම්මිට මහා ධනවත් කෙනෙක්, උගත් කෙනෙක් වුණත් සමහර කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් අපට ඒ දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන පින්නතුනේ එක මොහොතක් නෙවෙයි. හැමදාම උදෑසන අවදිුණාට පස්සේ මේ ගැන හිතන්න ඕන. අපි මේ ලෝකේ ඉපදෙනකොටම වසර දහස් ගණනක් මිනිසා විසින් දියුණු කරපු තාක්ෂණයක්, භාෂා ඥාන, ශිල්ප ඥාන, නිපේයුම් මේ බොහෝ දෙයක් ලෝකයේ අප වෙනුවෙන් නිෂ්පාදනය කළ තිබුණා. මහා මාර්ග හදලා, පාලම් හදලා, අලුත් භාණ්ඩ හදලා, ඇඳුම් පැනඳුම් හදලා මේ සියල්ලක්ම මේ ලෝකයේ බිහිවෙච්ච අප වෙනුවෙන් නිර්මාණය කළ තිබ්බා. වසර 5000කට, 7000කට, ඇතැමිට වසර 10000ක කාර්මික ඥානයක් තමයි අද අපි වාහනයක නැගලා යනවා කියලා කියන්නේ. ඒක දවසක දෙක පරිශ්‍රණයක් නෙවෙයි. ඒක වසර දෙක තුනක උත්සාහයක ප්‍රතිඵලයක් නෙවෙයි. ඔබ වාහනයක යනවා නම් ඒ වාහනේ එකේ කාංග ක්‍රෝධය, රෝදේ හොයාගත්තේ මීට අවුරුදු 7000කට විතර කලින් චීනයේ. ඒ එක එක කොටස් වාහනේ බෙල්ට් එක දක්වා මේ සියලුම දේවල් වලට පේන බලපත්‍රය එක එක පුද්ගලයාට තියෙන. ඇතැමිට ඔබ යන එකම වාහනේ පේන බලපත්‍රය තියෙන දහස් ගණක් ඉන්නවා. ඒ අයගේ තාක්ෂණික ඥානය එතන තියෙනවා. වසර දහස් ගණන් දින කරපුවා. ඒ වගේම ඔබ යන පාර ඒ හදන කලින් ඉස්සෙල්ලා ඒ පාරවල් දිගේ අශ්වයෝ ගිහිල්ලා ඊට පස්සේ අශ්ව කරත්ත ගිහිල්ලා ඊට පස්සේ ටික ටික විවිධ විදිහේ වාහන ගිහිල්ලා ඒ පාර ටිකෙන් ටික සොයාගෙන තමයි අද මට්ටමට දියුණු කළ තියෙන්නේ, සංවර්ධනය කළ තියෙන්නේ. ඒ නිසා ඒව ගැන ඔබ ටිකක් හිතන්න. පින්නතුණීටත් වඩා තවත් අසිරිමත් දෙයක් අපි ලෝකෙ ලබාගෙන තියෙනවා. මේ අපි ලබන තාක්ෂණය අවුරුදු 7000ක, 10000ක පරිමෝති මාසර 25000ක දිනුවක් තමයි මේ අපි භුක්ති විඳින්නේ. නවත් වෙනතුනේ අපි මේ ශ්‍රවණය කරන ධර්මය කියන්නේ කොයි වගේ දෙයක්ද? ඒක පින්නතුනේ සාරාංශික කල්පලක්ෂ්‍යයක ගවේෂණයක පරිශ්‍රණයක සොගතය. අනාවරණයක ප්‍රතිඵලයක්. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ සාරාංශික කල්පලක්ෂ්‍යය ඇස් දන් දීලා, ලේ දන් දීලා, තමන්ගේ ඇඟේ මස් දන් දීලා ජීවිත පරිත්‍යාග කරලා ඒකලා වූ මහා කැපවීමක ප්‍රතිඵලයක් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ සද්ධර්මය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ සද්ධර්ම ලෝකයේ පහළ වුණාට පස්සේ මහා සංඝරත්නයේ ලෝකේ නිර්මාණය වුණාට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරුණන් කෑවට පස්සේ තුන් මාසකින් ඊළඟ පස්සේ ටික දෙන්න කමන්නේ ඊළඟ පස්සේ දෙන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පස්සේ කරාසි වෙලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් එරැස්සෙච්ච 500ක් මහ රහතන් වහන්සේලා වසර 5000ක් ගෙන යන්න පුළුවන් මට්ටමට මේ ත්‍රිපිටක බුද්ධ වචනය ඒකනාසි කළා. පරපුරෙන් පරපුරට ගෙන යන්න පුළුවන් විදියට බාණක ක්‍රමයකට මේක බාර දුන්නා. බාර දුන්න විදිහක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේලා වසර 100 ගණනක් පරපුරෙන් පරපුරට මේ සදහම් දායාදය රැගෙන ඇවිල්ලා පිනතුනි අද අපට මේ උරුම කරලා දීලා තියෙනවා. එනිසා එවැනි මහා කාරණික ඥානයක මහා සද්ධර්ම අනාවරණයක ප්‍රතිඵලයක් තමයි අද දින මේ අපි භුක්ති විඳින්නේ. එනිසා හැමදාම උදෑසන ඔබ ඔබේ ජීවිතයේ වටිනාකම ගැන හිතන්න. ඒ විතරක් නෙවෙයි අපි අතහැරෙට මේ ජීවිතේ ලැබිච්ච දේ ගැන අපේ අම්මට තාත්තට අපි කෘතඥ වෙනව නේද? කලුණ සලකනවා පින් දෙනවා. අපි බොහෝ විට පින්නතනේ පින් දෙන්නේ ස්තුති කරන්නේ අපේ මේ ආත්ම භාවය අම්මට තාත්තටනේ. ඇත්තටම පින්නතනේ අපි වඩාත්ම පින් දෙන්න ඕන කාටද? ඕ මීට කලින් ආත්ම භාවල අම්මට තාත්තට. ඇයි ඒ? මෙවැනි පින්කම් කළා මෙවැනි වාසනාවන්ත මිනිසාත්ම භාවයක් ලබන්න ඇත්තටම අපිට උදව් කරලා දෙන කවුද? මීට කලින් ආත්ම භාවල අම්මල තාත්තට. අපි බැරි වෙලාවක් පින්නතනේ අතීත ආත්ම භාවල කර්ම ශක්තිය දුර්වල වෙලා දුර්වල මානසිකත්වයක් සහිත විඥානයක් නම් මෞගුසේ බැසගත්තේ මේ ආත්ම භාවයේ. ඇතැමිට අපේ අම්ම තාත්ත දෙන වෛද්‍යවරු උනත් ඒයට වෙනසක් කරන්න බෑ. අපි උපතින් මන්ද වුණා නම්, උපතින්ම බිහිර වුණා නම්, උපතින්ම මන්ද බුද්ධිකුණා නම් අපේ අම්ම තාත්ත කොච්චර උගත් වුණත්, කොච්චර ධනවත් වුණත් ඒයට වෙනසක් කරන්න බැරි වෙන තිබුණා. එනිසා අපේ ඉස්සෙල් ආත්ම භාවල අම්මල තාත්තලා අපට අපවංගා හොඳින් රැකබලාගෙන අපට පින්කම් කරන්න උදව් කරලා තියෙනවා. ඇතැම් විට අම්මල තාත්තල මේ වෙනිට සුගතිය නොවෙන්නත් පුළුවන් නේද? ඒ අම්මල තාත්තලින් වෙච්ච අඩුපාඩු නිසා ඇතැම් විට ඇත්තන් දුගති ගාමිනු දුක් විඳිනවත් ඇති මේ වෙලාවේ. ඉතින් ඇත්තනවා කියනොත්ින අපි දිනපතාම කරන පින්කම් එයට අනුමෝදන් කරන්න ඕන. මේ ආත්මය අම්මල තාත්තල විතරක් නෙවෙයි. සසරේදී අපට පිළිහිට වෙච්ච අපේ අතීත පින්වන් තාම්මල තාත්‍රට අපි හැකිතා දිනපතාම කරන පින්කම් වල පුණ්‍යඵල අනුමෝදන් කරන්න ඕන. ඒ නිසා අපට ධර්මාභෝධය ලැබෙන්න පින්තුනේ අපි ජීවිතය ගැන වඩාත්ම ගැඹුරින් හිතනා විතරක් නෙවෙයි විශේෂයෙන්ම අපි මේ ලැබපු අද තියෙන පහසුකම් ටික ගැන අපි හුඟක් සතුට වෙනවා. අපිට පින්තුනේ හැමදාම මේ ලබාගත් ආ සුගතිය ගැන මනුස්සාත්ම භාවය බුද්ධෝත්පාද කාලය වාසනාවන්ත මෞදේමෝපියන් ඥාතීන් මේ දේවල් ගැන හිතලා අපට හැමදාම උපන් දිනයක් වගේ අපේ ජීවිතයේ සතුට වෙන පුරන් ජීවිතයක් අපට ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි, ඒ සද්ධර්මය තුළින් අපේ ජීවිතයේ අපේ හිතට යම්කිසි මානසික දුකක් එනවනම් ඒ මානසික දුක කොහොමද දුරු කරගන්නේ කියන කාරණය ඉතාම පැහැදිලිව මේ දර්ශනය තුළ සඳහන් වෙනවා. එනිසා පින්නතුනි ඇත්තටම අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ ධර්මය හොඳට අහලා ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොතින්. කවුරු හරි කෙනෙක් ඇතැම්මිට අපි ගැන ගුණ කියනකොට අපි සතුටු වෙනවනේ. අහවලා මට හුඟක් මං ගැන ගුණ කිව්වා කියලා. ඒ වගේම ඇතැම්මිට කෙනෙක් අපට බැන්නොත් මොකද වෙන්නේ? බැන්නොත් හුඟක් ඉදර දුකයිනේ. පිරිසක් මැද්දේදී තමන්ගේ අඩුපාඩුවක් කිව්වොතින් බැන්නොතින් ඇතැම්මිට පරස වචනයකින් අපට කතා කළොතින් අපේ හිත හුඟක් රිදෙනවනේ. පිනතුනේ බලන්න අපට ඒ වගේ අපේ හිතේ හිතට කෙලසක් ආවොතින් අමනාපයක් ද්වේෂයක් ආවොතින් ඇතැම් විට අපට කොච්චර උගත්කම් තිබුණත් කොයිතරම් අපේ දරුවෝ ඉගෙනගෙන තිබුණත් කොයිතරම් ධනයක් තමන්ට තිබුණත් කොයිතරම් ලස්සන රූප සම්පත්තියක් තමන්ට තිබුණත් අර හිතට පීඩාවක් දුකක් ආවොතින් අර තියෙන සම්පත්වල සතුට තමන්ට ලැබෙනවද? ලැබෙන්නේ නැහැනේ පිනතුනේ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මේ දහම ඔස්සේ පින්නතුනේ අපි අපේ මානසික දුක් පීඩා දුරු වෙන මාවතකට අපි හැකියක්මනේ ගැලඹිය යුත්තේ. බොහෝ දිනක ඉඳන් එන්නේ ලොකෝ පින්කමක් කළොතින් අපේ ජීවිතය සාර්ථකයි කියලා. ලොකෝ දානයක් දුන්නොතින් ඇතැම්මිට විහාරස්ථානයක් පූජා කළොතින් කටින දානමය පින්කමක් කළොතින් අපි හිතෙනවා අපේ ජීවිතයේ සම්පූර්ණ ප්‍රතිඵලය අපි ගත්තා කියලා. තිනුතුනේ වපින්කම් තමයි. ඒ වගේම තමන්ට සසරේදී සැප විපාක ලැබෙනවා තමයි. නමුත් ඒ දේ කිරීම විතරක් නෙවෙයි අපේ ජීවිතයේ ළම ඵලය කියලා කියන්නේ. අපි බලමු අපි ලොකෝ පින්කමක් කළ තිබුණත් අපේ ළඟම ඥාතියෙක් තමන් ඉතාම ආදරය කරන තමන්ගේ දරුවා තමන්ගේ අම්මා තාත්තා දෙන්න තමන්ගේ ඉදිරිපිට මේ යන අවස්ථාවේදී ඇත්තටම තමන්ට ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? ඒ දුකෙන් නිදහස් වෙන්න බෑ පින්තුනි. අර පින්කම ගැන හිතලානේ මම මෙච්චර ලොකු පින්කමක් කරලා තියෙනවා. අනේ ඒ නිසා මේ දුක නැති වෙන්න කිව්වොතින් දුක නැති වෙනවද? දුක නැති වෙන්නේ නැහැ පින්තුනි. ඒ දුක අපට එහෙම විඳින්න වෙනවා. අන්න ඒ නිසා තමයි අපට අපි බුද්ධිමත් වෙන්නට ඕන. අපි දෛනිකව කරන මේ සාමාන්‍ය පින්කම් වලට වඩා වැඩි දහම් මගක් බුදුහාමුදුරු දේශනා කළ තියෙනවා කියන එක අපි දැනගන්න ඕන අන්න ඒකයි. මේ වගේ සාමාන්‍ය පින්කම් නෙවෙයි පින්තුනි. අපි කලිනුත් සඳහන් කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ අසද්දෘශ මහා දානය දුන්නා කොසම රජතුමා. අසද්දෘශ කියන අසමාන දානයක් වෙන කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි දානයක්. එක සම්බුද්ධ ශාසනයක එකවරක් එක පුද්ගලයෙකුට විතරයි කරන්න පුළුවන් ඒ දානය. එකලින සීලම භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමග එක තැනකට කැඳවලා උන්වහන්සේලා කැමති සියලුම දේවල් වලින් දෙන දානය. ඒකට කියන අසද්දෘශ මහා දානය කියලා. ඒ දාණය දෙන්න කොසල රජතුමා උදව් කළා. මූලිකත්වය ගත්තා. ඒ දාණයට කොසල මල්ලිකාවත් සක්‍රීයව සහභාගී වුණා. පින්නතුනි එහෙම මහා පින්කම කරපු ඒ කොසල මල්ලිකාවටවත් පින්නතුනි සුගතිගාමී වෙන එක පහසු දෙයක් වුණේ නැහැ. කොසල මල්ලිකාවගේ චරිතය ගැන ඔබ අහලා ඇති. ඒ අසද්දෘශ මහා දාණය දීලා සුගතියක් ලබා ගන්න එක අමාරු වුණා නම් පින්නතුනි අපි කරන මේ සාමාන්‍ය පින්කම් ගැන අමුතෙන් අහන දෙයක් නැහැ. ඒකෙන් කියන්නේ නෑ අපේ සුගතිගාමී වෙන්න බෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. අර කරන පින්කම් වලට වඩා අපේ ගැඹුරින් අපේ ජීවිතය අවබෝධ කරගන්න වෙනවා. අපේ හිත වඩන්න වෙනවා. අපේ කායික මානසික සංවරයක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා බුදුහාඳුරෝ නිතරම අවධාරණය කරලා තියෙනවා කොහොමද අපි ටිකෙන් ටික අපේ හිත දිනු කරගන්නේ කියලා. එනිසා සරල කාරණාවෙන් නම් ටික ටික ගැඹුරට අපි මේ කරුණ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි පින්නතුනි. ටිකෙන් ටික ගැඹුරට යන්නේ ධර්මය. හරියට මහා සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ බුදුහාමුදුර දේශනා කරන ධර්ම දේශනාවලත් කිසියම් අනුපිළිවෙලක් තියෙනවා. දාන කතා, සීල කතා, සග්ගකතා, කාමානං ආදීනමං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේච අනිසංසං ආදී වශයෙන් කරුණ සඳහන් කරන බුදුහාඳුරෝ. දානේ පින්කම ආනිසංස, සිල්වත් භව ආනිසංස, ස්වර්ගයේ පිළිබඳව කතා, ක්ලේශයන් පිළිබඳව විස්තර, මේ ආදී කරුණු ටිකෙන් ටික කියලා ශ්‍රාවකයාගේ හිත මෙලෙස් බවට මෘදු බවට පත් කරලා පස්සේ තමයි දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සදි නිරෝධං අරියං චට්ඨං එකම් මග්ගං කියපු ආකාරයට මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය බුදුහාමර ටිකෙන් ටික දේශනා කරන්නේ. එතකොට ටිකෙන් ටික හිත සම්පත් වෙලා තියෙනවා. ඒතර බුදුහාමර මුලින් කියන්නේ දන් දෙන එක අනිසංස මොනවද? දන් දෙනකොට තමන්ගේ හිත හුඟා සැහැල්ලු වෙනවා, හිත මෙලෙස් වෙනවා, තමන්ගේ හිත නිතර පිරිසිදු වෙනවා. ඒ වගේම දන් දීමත් එක්ක මෛත්‍රී භාව ඇති වෙනවා. ඊට පස්සේ තමන් සිල්වත් බව සඳහා යොමු වෙනවා. ඊට පස්සේ සුගතිගාමි වෙන මාර්ගයේ ධර්මයේ කියලා තියෙනවා ටිකෙන් ටික. මෙහෙම විස්තර කියලා තමයි බුදුහාඳුරෝ ටිකෙන් ටික ගැඹුරම ධර්ම කාරණා විස්තර කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ අනුපිළිවෙලක් අපට ශ්‍රී සද්ධර්මය තුළ දැක ගන්නට පුළුවන්. ඉතින් ඔබත් ඉතාම අවධානයෙන් බණ ඇහුවොත් ඔබට මේ ධර්ම දේශනාවම විමුක්ත ආයතනයක් කරගන්න පුළුවන්. එනිසා පින්නතුනි සාදුකාරයක් පවත්වන්න බලන්න. ඔව් මේ වෙලාවට ටිකක් නිදි මතක් වෙනව නේද? ඔව් එතකොට පොඩ්ඩක් නැගිටලා හරි ඉන්න. එතකොට නිදි මත ගැටි අඩු වෙනවා. ඉතින් පින්නතුනි ධර්ම දේශනාවකට යොමුකම් දීමේදී ප්‍රධානම දේ තමයි අවධානය කියන එක. ඒ සඳහන් වෙන කරුණු හොඳ අවධානයෙන් අහන්නට ඕන. අනේ අවධානයෙන් යම්කිසි කෙනෙක් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ අහන අවස්ථාවම විමුක්තායතනයක් බවට පත් කරගන්න පුළුවන්. විමුක්තායතනයක් කියන්නේ නිවන් ලබන දොරටුවක් කරගන්න පුළුවන්. විමුක්තායතන පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එයින් එකක් තමයි ධර්ම ශ්‍රවණය. බුදුරජාණන් වහන්සේගේ කාලේ පිනතුණි බොහෝ දෙනෙක් නිර්වාණ අවබෝධය ළඟා ගත්තේ ඇස් දෙක වහගෙන භාවනා කරනවට වඩා ඇස් දෙක හොඳට අරගෙන ධර්ම ශ්‍රවණය කරන්නේ. සරියුත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, පස්සගමහනුන්, බාහිර දාරුචීරිය, පුප්පුසාති මේ බොහෝ දෙනාගේ චරිත කතා ඔබ කියවලා බලන්න පිනතුනි. එයා මාර්ගඵල ලැබුවේ ඇස් දෙක වහගෙන ඉඳිද නෙවෙයි. ඇස් දෙක අරගෙන බණ අහගෙන ඉඳිදී. ඒ නිකං ඇස් දෙක අරගෙන අහගෙන හිටියේ නෙවෙයි. හොඳ අවධානයෙන් මානසිකත්ව මෙනෙහි කරමින් යෝනිසෝ මානසිකාරයෙන් අවධානයෙන් භාවනාවක් වැඩෙන විදියටම එක දිගටම අඛණ්ඩව සිහියෙන් නොනින් බණවොත් තමයි ඒ ධර්ම ශ්‍රවණය විමුක්තායතනයෙන් බවට පත් වෙන්නේ. එනිසා අද මේ අපි කියන කරුණොත් ඒ වගේ අනුපිළිවෙලින් සඳහන් කරනවා ඔබ දක්ෂ වෙන්න මේ කියන කරුණු හොඳින් තේරුම් ගන්න. ඇතැමිට මේ පිනතුන් සතරම් වාක් පින්කම් කළා වූ අය සතරදී වාක් සමත විදර්ශනා භාවනා කරපු ඇත්ත වෙන්න පුළුවන් ඔබ. ඇතැමිට අපි මාර්ගවල ලබන කලින් අපේ බණ මහල මේ පිනතුන් මාර්ගවල ලබන්න පුළුවන්. ඒ වගේ පින්වත් ඇත්තන් මෙතන ඉන්න වෙන්න පුළුවන්. ඒක බෞද්ධ සාහිත්‍ය පුරාම අපට දැක ගන්න පුළුවන්. සමහර ධර්ම දේශනා කරපු ස්වාමීන් වහන්සේට කලින් ධර්ම ශ්‍රවණය කරපු ගිහි දායක දායකවන් මාර්ගඵල ලැබුවා. සමහර ස්වාමීන් වහන්සේලා ධානාභිඥා ලබන කලින් ඒ ස්වාමීන් වහන්සේගෙම බණහපු ශ්‍රාවක ශ්‍රාවිකවන් ධානාභිඥා ලැබුවා. එහෙම තොරතුරු ගැන බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. ඒ නිසා මේ සද්ධර්මය කියන්නේ කිනුතුනේ හරි වටිනා දෙයක්. මහා ආශ්චර්යවත් දෙයක්. මේක සාන්දෘෂ්ටික දෙයක්. මේ ජීවිත කාලය තුලදීම විපාක ලැබෙන ආනිසංස ලැබෙන දෙයක්. ඒක අකාලික දෙයක්. මේ මොහොතේම තමන්ගේ හිතේ තියෙන මානසික දුක් පීඩා කෙලෙස් දුරු වෙන ධම. දැන් බලන්න කිනුතුනේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේ වුණත් අපේ හිත කොයිතරම් පිරිසිදුද? ලෝභයකින්, ద్వේෂයකින් කිසිදු ආකාරයක පීඩාවක් අපට මේ මොහොතේ අපේ හිතට එන්නේ නැහැ. අපි සැබෑලේ සම ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒක තමයි ධර්මයේ තියෙන අනිසංසය. පින්නතුනේ අද අප මේ මාතෘකාවට තෝරාගත්තු සූත්‍රය වුට්ටි සූත්‍රය. සංගුතනිකායේ දේවදා සංගුතිය ඇතුළත් වෙන සූත්‍රයක්. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංගුතනිකාය කියලා ග්‍රන්ථයක් තියෙනවා. ඒ ග්‍රන්ථයේ දේවදා සංගුතියටයි මේ සූත්‍රයයි. වොට්ටි කියන එකේ තේරම පින්නතුනේ වැස්ස කියන එක, හොරෙන් කියන එක. ତර වැස්ස කියන එකෙන් තමයි මේක මාතෘකාව අරගෙන තියෙන්නේ. ඒකට හේතුව මේ ප්‍රශ්න වලින් එක තැනක උත්තරයකට වොට්ටි කියන කොටස ඇතුළත් වෙනවා වැස්ස කියල එක. අනේ නිසා තමයි මේකට වොට්ටි සූත්‍රය කියලා කියන්නේ. දිනක් රාත්‍රියේ කාලයේ බුදුරජාණන් වහන්සේ වෙතට ආපු එක්තරා දෙවි කෙනෙක් උන්වහන්සේ ඉදිරිපිට ගාථාවක් සඳහන් කරමින් ප්‍රශ්න හතරක් ඇසුවා. කින්සෝ උපපතං සෙට්ටං කින්සෝ නිපතං වරං කින්සෝ පවජමානානං කින්සෝ පවදතං වරං. මේ දෙවිය අහන ප්‍රශ්න මොනවද? කින්සෝ උපපතං සෙට්ටං, උඩට නැගෙන දේවල් අතුරින් ඉහළට නැගෙන දේවල් අතුරින් මොකද උතුම් වෙන්නේ කියලා. කින්සෝ නිපතං වරං, පල්ලෙහාට වැටෙන දේවල් වලින් මොනවද උතුම් කියලා ඊළඟට අහනවා. කින්සු පවජමානානං, පයින් ඇවිදින අය අතුරින් මේ මිහිමත පොළව තුල ගමන් කරන අය අතුරින් කවුද උතුම් වන්නේ? කින්සු පවදතං වරං, කතා කරන අය අතුරින් කවුද උතුම් කියලා සඳහන් කළා. මතකද ප්‍රශ්න ටික? කින්සු උපපතං සෙට්ටං, උඩට නැගෙන දේවල් අතුරින් රයිස් අප්පන දේවල් අතුරින් මොකද්ද උතුම් කියලා ඇහුවා. කින්සෝ නිපදතං වරං, හෝල් ඩවුන් වෙන ඒවා අතුරින් මොනවද උතුම් කියලා ඇහුවා. කින්සෝ පවජමානානං, යම් කෙනෙක් මේ පොළව මත ඇවිද යනවා නම් මොකද්ද ඒ දේවල් වලින් කෙනා උතුම් කියලා ඇහුවා. ඊළඟ කින්සෝ පවදතං වරං, කතා කරන අතුරින් කවුද උතුම් කියලා ඇහුවා. මතකද ප්‍රශ්න ටික? මුල් ප්‍රශ්නේ මොකද්ද? උඩට නැගෙන දේවල් වලින් මොකද්ද උතුම් කියලා ඇහුවා. ඊළඟට පල්ලෙහාට වැටෙන දේවල් වලින් මොකද්ද උතුම් කියලා ඇහුවා. ඊළඟට පයින් ඇවිදගෙන යන ඇතුලෙන් කවුද උතුම් කියලා ඇහුවා. ඊළඟට කතා කරන ඇතුලෙන් කවුද උතුම් කියලා ඇහුවා. දැන් මේ පින තුන හිතෙන්නේ කොහොමද? කොයි අය උත්තරයක්ද හිතෙන්නේ? දැන් කියවනම් තේරෙනවා. දැන් මෙතන නිකන් සාමාන්‍යයෙන් සරල උත්තරයක් දෙන්න අමාරුයි, අපට හිතලා දෙන්න අමාරුයි නේ. එතකොට මේ ප්‍රශ්නේ ඇහුවේ බුදුහාඳුරංගෙන් අහනකොටම එතන ළඟ හිටිය වෙනත් දෙවි කෙනෙක් මේකට උත්තරයක් දුන්නා. බුදුහාඳුර උත්තර දෙන්න කලින් ඒක බුදුහාඳුරගේ උත්තරේ නෙවෙයි, ඒ දෙවියගේ පුද්ගලික මතයක්. ඒ දෙවියා මොකද කියන්නේ? බීජං උප්පතතං සෙට්ටම්. වොට්ටේ නිපතතං වරා. ගාවෝ පවජමානානං පුත්තෝ පවදතං වරෝ. ඒ දෙවියගේ අදහස මොකද්ද? බීජං උප්පතතං සෙට්ටම්. ඔ බීජයක් සීඩ් එකක් පැලයක්. උඩට නැගෙන දේවල් වලින් උතුම් දේ තමයි බීජේ පැලේ. අපි වගා කරනකොට ගොයන් වී වපුරනකොට හරි නැත්නම් ධාන්‍ය වපුරනකොට හරි අපි දෙයක් වපුරුවාම ඒ උඩට යනවනේ. එතකොට ගොවියෙක් බලාපොරොත්තු වෙන්නේ ඉක්මනටම Taman වගා කරපු දේ උඩට යනකොට නේද? වගා කරන්න එහෙම දන්නවනේ නේ. අපි ඉස්සර ගොයන් වගා කළා. නොඑක් පළතුරු එළවලු වර්ග වගා කළා. ඉතින් ඒ වගා කරනකොට අපි නිතර බලනවා දැන් කොච්චර ගහ ලොකු වෙලාද කියලා නේ. පළවතේම කොඹරට වී දාලා උදේට ගිහිල්ලා බලනවා දැන් කොච්චර වී කරලා මේ ගොයන් ගහ උඩට ඇවිල්ලාද කියලා. වතුර එහෙම මදි නම් වතුර බඳිනවා. ලියදි වල මියෝ එහෙම හාරලා වතුර ගිහිල්ලා තියෙනම් නියර යටින් ඒව වහනව ගුල්ලවල්. ඉතින් වතුර පුරවල අපි කොහොම හරි ඉක්මනට සැලටේ උඩට ගන්න තමයි බලන්නේ. එතකොට මේ දෙවියා මොකද කලවෙන උත්තරින් ඇටිද කිව්වේ? බීජං උප්පතතං සෙට්ටං. උඩට නැගෙන දේවල් අතරින් බීජය නැත්තම් පැලය තමයි උතුම්. වොට්ටි නිපතතං වරා. පල්ලයට වැටෙන දේවල් වලින් වැස්ස තමයි උතුම් කියලා. ඊට පස්සේ කියනවා ගාවෝ පවජමානානං. ඇවිදගෙන යන අතරින් මේ පොළොව මත ඇවිදගෙන යන අතරින් කවුද උතුම් වෙන්නේ? ගවයා කියලා. පුත්තෝ පවදතං වරෝ. කතා කරන අතරින් පුතා තමයි උතුම් කියලා සඳහන් කරනවා. පින්නතුනේ හිතෙනවද ඇයි මේ දෙවියා මේ වගේ උත්තරයක් දුන්නේ කියලා? ඔව් ඉන්දියාවේ තිබෙච්ච සංස්කෘතිය ඉන්දියාවේ තිබුණේ කෘෂිකාර්මික සංස්කෘතිය. ඒ සංස්කෘතියට බද්ධ වෙච්ච පිළිතුරක් තමයි මේ දෙවියා දුන්නේ. මොකද මේ පින්නතුනේ මේ දෙවිවරුන්ගේ එක එක වර්ග තියෙනවා. විශේෂයෙන්ම අපි කියනවා බෝමාටු දෙවියන් කියලා. අල්පේ ශාක්‍ය සමහර දෙවිවරු මේ මහා පොළොව ආශ්‍රිතව ගස් කොළන් ගංගා සාගර ආදී මේ ආශ්‍රිතව ජීවත් වෙන සමහර දෙවිවරු ඉන්නවා. ඒ ප්‍රදේශවල ඇතැමිට ඒ දෙවිවරු ඉපදිලා තියෙන්නේ ඊට කලිනොත් ඊට ආශ්‍රිතව මිනිස්යන් වශයෙන් ඇතැමිට ජීවත් වෙච්ච අය. ඒ පරිසරයට කැමති නිසා ඒ ආශ්‍රිතව මොහොන් නැවත ජීවත් වෙනවා. එතකොට මේ ඉන්දියානු පරිසරයේ හිටිය මේ දෙවිවරු ඇතැමිට ඒ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා හිට දෙවිවරු තමයි මේ ඉන්නේ. එකල ಭಾರತೀಯ ජන සමාජයේ තිමිච්ච ආකල්පය තමයි ඇත්තටම මේ ගාථාවෙන් සඳහන් කරන්නේ. කෘෂිකාර්මික පරිසරයේ කින ජනතාව නිතර අපේක්ෂා කළේ තමන් වගා කරන අස්වැන්න ඉක්මනට ඉහළට වර්ධනය වෙනව දකින්න ඔවුන්ගේ බලාපොරොත්තු වුණේ. අනේ නිසා තමයි මේ දෙවිය සඳහන් කළේ අර කලින් අහව ප්‍රශ්නයට. ප්‍රශ්නේ මොකද්ද? කින්සු උප්පතං සෙට්ටම්. උඩට නැගෙන දේවල් වලින් උතුම් මොකද්ද කියලා කියනකොට මේ දෙවියා සඳහන් කළේ මොකද්ද? බීජං උප්පතං සෙට්ටම්. උඩට නැගෙන දේවල් අතරින් බීජය උතුම් කියලා. ඒ පිළිතුරේ ඇත්තක් තියෙනවා පින්නතුනේ. ඒක සාමාන්‍ය ලෝකයානුව තියෙන ඇත්තක්. ඒක බුදුහන් ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ලෝකයාගේ ආකල්පය බලාපොරොත්තු වෙන. දෙවනි පිළිතුර තමයි වොට්ටේ නිපතතං වරා. පල්ලෙහාට වැඩෙන දේවල් වලින් උතුම් දේ තමයි වැස්ස කියලා. ඉන්දියානු සමාජයේ ಭಾರತೀಯ ජනතාව නිතර වැස්ස අපේක්ෂා කළා. ඇතැම් විට වැස්ස පරක්කු වෙනකොට අහසට තමන්ගේ අධික එකතු කළ දෙවියන්ට වැඳන ඉක්මනට වහින්න කියලා. ඉර හඳ ගස් කොළන් වලාකුළු මෙයාදිය පුදමින් එකල ಭಾರತೀಯ ජනතාව නිතර වැස්ස අපේක්ෂා කළා. මොකද වැස්ස මත තමයි සම්පූර්ණයෙන්ම කෘෂිකාර්මික සමාජය පෝෂණය වුනේ. දැන් ඇතැමිට මේ වගේ රටක ඉන්නවා නම් ඔබට ඒක එච්චර දැනෙන්නේ නැහනේ. මේ රටේ මිනිස්සු කැමති ඇතැමිට වහිනවට වඩා පායනට තමයි කැමතිනේ. මොකද කොච්චර පෑවුවත් වතුරෙන් අඩුවක් නැහැ. වතුරේම නැවතින්නේ නැහැ නේ නේ. වගා කරනේවත් නවතින්නේ නැහැ. කොහොම හරි වගා කරනවා. වෙන ප්‍රාන්තවලින් හරි සැතපුම් දහස් ගණන් වතුර ගෙනල්ලා කැලිෆෝනියාවෙ ඉතින් වගාවටම වෙන් වෙච්ච ප්‍රාන්තයක් නේ, ස්ටේට් එකක්. ඉතින් ඒ වගේ ලොකු අඩුවක් දකින්න නැහැ. මේ රටේ නිෂ්පාදනයෙන් ආහාර නිෂ්පාදනයෙන් භාගයකටත් වඩා කරන්නේ කැලිෆෝනියා ප්‍රාන්තේ. ඉතින් වතුර ඈතින් ගෙනල්ලා දැන් තාක්ෂණය දිනන නිසා මේ වගා කරනවා. නමුත් වෙනතුනේ ශ්‍රී ලංකාව ගත්තත් ඉන්දියාව ගත්තත් තාම වැස්සෙන් තමයි ඒ වැව්වමන ආදී පෝෂණය වෙලා කෘෂිකර්මාන්තයට වතුර ලැබෙන්නේ. එනිසා මිනිසුන් නිතර වැස්ස පොළොවට වැටෙන්නේ නැහැ කියලා ප්‍රාර්ථනා කළා. වහිනව නම් මිනිසු හරිය සතුටුයි. හැබැයි ඉතින් වැස්ස වැඩි වුණොත් නම් කරදරයක් නේ. දුකත් වෙනවා. ඊට පස්සේ ඉතින් වගාබින් වලට හානි වෙනවා. කඳුනා යනවා. ඒ වගේ අනතුරුත් වෙනවා. නමුත් සාමාන්‍ය මිනිස්සු වැස්සට කැමති. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. ආසියාව විතරක් නෙවෙයි ඇතැම් විට අප්‍රිකානු රටවල් වලදී බොහෝ දෙනෙක් වැස්සට කැමැත්තක් දක්වනවා. ඉතින් මේ දෙවියන් සඳහන් කරන්නේ මොකද්ද? පහළට වැටෙන දේවල් වලින් වැස්ස උතුම් කියලා. මොකද වැස්ස තමයි මිනිසුන්ගේ සිහිනේ වෙලා තිබුණේ. ඒ වැස්ස ප්‍රාර්ථනාවෙන් නොයෙක් විදිහේ දෙවරුන්ට දෙවියන් පුදන ලක්ෂණ අදත් ඉන්දියාවේ තියෙනවා. ඒකයි. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ හැටියට කින්සු පවජ මානානම් මේ මහ පොළොව මත පාගමනින් ඇවිද යන අතුරින් කවුද උතුම් කියලා සඳහන් කරනවා. මේ ප්‍රශ්නෙට උත්තර වශයෙන් මේ දෙවියා සඳහන් කරන්නේ මොකද්ද? ඕ ගාවෝ ගාවෝ පවජ මානානම් ඇවිදගෙන යන සත්ව අතුරින් ගවයා තමයි උතුම් කියලා. ඇයි එහෙම සඳහන් කළේ? ඔව් ඒ ගවයාගෙන් තමයි ප්‍රධාන වශයෙන් ආහාරයේ ප්‍රධාන කරුණු පහ කියන්නේ ලැබුණේ පස්ගොරස. කිරි, දී, ගිතෙල්, වෙඬරු, මෝරු කියලා මේ පස්ගොරසය මිනිසාට ලැබුණේ ගව සම්පත නිසා. විශේෂයෙන් හින්දු සමාජයේ ගවයාගේ මේ පස්ගොරසය ගත්තට ගවයාගේ ගව මස් කන්නේ නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඔවුන්ගේ ප්‍රධාන ආහාරය සපයන කිරි දෙන මේ සතා පිළිබඳව කාරණිකත්වයෙන් බැලුවා. අනිත් අතෙන් හින්දු දෙවිවරුන්ගේ සමහර දෙවිවරුන්ගේ වාහනය විදිහට සැලකන්නේ ගවයා. ඒ නිසා ඔහු එකාතකින් ගවයා මිතුරෙක් විදිහට සැලකුවා. එකාතකින් තමන්ගේ ගෙදරම සමාජිකෙක් විදිහට සැලකුවා. තවත් සමහර විටක දෙවියන්ගේ දූතෙක් විදිහට, දෙවියන්ගේ නියෝජිතෙක් විදිහට මේ ගවයාට පුද සැලකිලි දක්වුවා. දැන් කාලේ වුණත් ගවයේ කැටැමිට ගෙදරම හදනවා. ගෙදර කැටැමිට වෙනම කාමරයක් ගවයට වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ ගවයාට මල් මාලා දාලා සරසල කැටැමිට පෙරහැරවල තරන් යනවා ඒ මිනිස්සු. එනිසා නිතරම මේ පොළොව මත යම් කිසි තැනක ගවයන් ගමන් කරනවා නම් ඒ මිනිස්සු එකට සතුටුයි ගවයා දකින. ඒ වගේම කෙනෙක් විවාහ වෙනකොට, කාන්තාවන් විවාහ වෙනකොට දේපල විදියට එදා අතීතයේ දීලා තියෙන්නේ කිරි එළදෙනවා. දැන් විසාකාව ගැන සඳහන් කරනවා. විසාකාව විවාහ වෙනකොට විසාකාවට ඒ වගේ කිරි එළදෙනුන් 1000ක් දායාදේ සඳහා දුන්නා කියලා. සමහර පොත්වල තියෙනවා 1000 නෙවෙයි ලක්ෂයක් දුන්නා කියලා. ඉතින් ගවයා හරහා තමයි, ගව සම්පත හරහා තමයි ධනවත් බව තීරණුනේ. ගවය කොච්චර ඉන්නවද කියලා තමයි බලන්නේ ධනවත්කමත් එක්ක. ධනවත්කම බලන්නේ. පස්සේ කාලේ ඇතැමිට බටහිර සමාජ බැලුවේ අස්සෝ කී දෙනෙක් ඉන්නවද කියලා. ඇතැමිට නව ශ්‍රීලන්තේ වගේ රටවල් බලන්නේ බැටලෝ කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ එක එක තමගේ ධනවත්කම බලන සංකේත තියෙන එක එක පරිසරවල රටවලුත් එක්ක. ඉන්දියාව විශේෂයෙන්ම දැන් ලංකාව වගේ රටවල් අතීතයේ බැලුවේ කොච්චර අලි ඉන්නවද කියලා. කෙනෙකුට ඇතැම් තාලි කීප දෙනෙක් කියනවා නම් මොකක් ධනවත් කෙනෙක් විදිහට සැලකුවේ. ඉතින් මෙන්න මේ සත්තු හරහා විශේෂයෙන්ම ගවයා සාමාන්‍යයෙන් ඇතිදෙඩි කළා සතෙක් සුරතල් කළ ලබන දෙයට වඩා දැන් අපි සුරතලියට මිතුරෙක් විදිහට හදන සත්තු ඉන්නවනේ නේ. දැන් බල්ලා, පූසා වගේ සත්තු අපි ඇති කරන්නේ සුරතල් සතුන් විදිහට, මාළුනත් සුරතල් සතුන් විදිහට. ඒ සතුන්ගෙන් අපි භෞතික දෙයක් නැවත බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සතු දැකලා, ඒ සතු සමග මිත්‍රත්වයෙන් ඉඳලා අපි යම්කිසි ආස්වාදයක් ලබනවා. නමුත් ගවයා හදන්නේ එහෙම සුරතල සතෙක් විදිහට විතරක් නෙවෙයි. ඒ ගවයාගෙන් ගොම ටික ලැබෙනවා. ඒ ගොම ටිකෙන් තමන්ගේ ගොයමින් සාර වෙනවා. ඒ ගවයා දෙන පස්කෝ රසයෙන් තමන්ගේ ආහාරයේ බොහෝ කොටසක් ආවරණය වෙනවා. ඒ නිසා එකල ಭಾರತೀಯ ජන සමාජය විශ්වාස කළා මේ පොළවේ ඇවිදින ඒ තැන්වල ඇවිදින සත්ව අතරින් ගවයා උතුම් කියලා. ඒ නිසා ගවයට හානි කළේ නැහැ. ගවයෙන් දැක්කම ගැහුවේ නැහැ. ඇතැමෙන කඩේකට ගිහිල්ලා එළවලු ටිකක් කෑවත් ඒ ගවයට ලොකු හානියක් කරන්නේ නැහැ. මිනිස්සු ගවයා ඇතැමිට තල්ලු කරත් ඊට වඩා ලොකු දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම ගවයාගෙන් වැඩ අරගෙන ඒ ගවයා මරණයටපත් කළා හරක් මස් ටික කෑවෙත් නැහැ. ඒකල ಭಾರತೀಯ සහ ශ්‍රී ලාංකික ජන සමාජය. එනිසා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අතීතයේ සමහර සෙල්ලිපිවල සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් ගව මස් කෑවොතින් ඒක නා කුලේ අතුරෙන් කුලයන් අතුරෙන් පල්ලෙහාම කුලයට ඒක නා දානවා කියලා බෙරවා කුලයට අයිති වෙනවා කියලා ඒ තරම්ම නිග්‍රහ කරලා තියෙනවා ගව මස් කෑම. ඒක මේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. කෙසේ වෙතත් පින්නතුනි මේ ගාථාවෙන් මේ අර උත්තර සපේකු දෙවියා සඳහන් කරන්නේ මොකද්ද? මේ පොළොව මත ඇවිදගෙන සතුන් අතුරින් ගවයා උතුම් කියලා. ඒ නිසා ගවයා වැඩිපුර ඉඳීම ඕන් තමන්ගේ ඇසට දර්ශනයට ප්‍රියමනාප දෙයක් විදිහට සැලකුවා. ඊළඟ කාරණේ තමයි පුත්තෝ පවදතං වරෝ. අර කලින් දෙවියාගේ ප්‍රශ්නේ මොකද්ද? කින්සු පවදතෝ වරෝ. කින්සු පවද මානාන. කතා කරන්න උන් අතරින් කවුද උතුම් කියලා ඇහුවා. මම උත්තර දෙන්නේ කොහමද? පුත්තෝ පවදතං වරෝ. කතා කරන්නන් අතරින් පුතාගේ හඬ තමයි මිහිරි මහඬ කියලා. ඇයි ඒකට හේතුව? විවාහ වෙන අය Taman දරුවෙක් අපේක්ෂා කළා. විශේෂයෙන් ಭಾರತೀಯ ජන සමාජ අපේක්ෂා කළේ පුතෙක් බලාපොරොත්තු වෙන්නේ. දුවක් ලැබීම අසුබ සලකුණක් විදිහට ඇතැම්මයි සැලකුවා. දැන් වරක් කොසොහයිතුමා බුදුහාඳුරෙන් ළඟ ඉන්නකොට එක්තරා ඇමතියෙක් කැවිලා කිව්වා මල්ලිකා දේවියට දුවෙක් ලැබුණා කියලානේ. ඉතින් රජතුමා ඒ වෙලේ ටිකක් දුක් වුණා, කනගාටු වුණා. බුදුහාඳුරෙන් අහුව ඇයි රජතුමනේ කනගාටු වෙන්නේ කියලා. මට මේ දුවෙක් නේ ලැබිලා තියෙන්නේ. එහෙම කියලා බුදුහාමුදුරේ එහෙම කියන්න එපා. ඒ ලැබිච්ච දුවගෙන් ලැබෙන දරුවාය කැමිට රජා කටක් පාලනය කරන දරුවෙක් වෙන්න පුළුවන් පුතෙක් වෙන්න පුළුවන් කියලා බුදුදහම තුළ පිනතුනේ කාන්තාවට ලොකු අභිමානයක් ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ මනුස්ස ලෝකේ ඉපදුනා නම් කෙනෙක්, එයා ගැහණු කෙනෙක් වුණත්, පිරිමි කෙනෙක් වුණත් ඒ කෙනාගේ ජීවිතේ හුඟක් වටිනවා. ඒ ජීවිතේ වටිනාකම තියෙන්නේ ස්ත්‍රීද පුරුෂද කියන මත නෙවෙයි. එතනත් ආ කොච්චර දුරට හිත දිනු කරගත්තාද කියන කාරණේ මත. හැබැයි එක කාරණයක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වෙන අවසාන ආත්ම භාවයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පිරිමි ආත්ම භාවයක ඉන්නේ. හැබැයි එකෙන් කියන්නේ වරදව තේරුම් ගන්න එපා, කාන්තාවකට බුදු වෙන්න බෑ කියලා නෙවෙයි කියන්නේ. කාන්තාවක් ප්‍රාර්ථනා කරනවා නම් එයාට ප්‍රාර්ථනා කරන්න පුළුවන්, පාරමිතා පුරන්න පුළුවන් බුද්ධත්වයේ සඳහා. එතකොට යාගේ ආත්ම භාවය වෙනස් වෙනවා, කෙලිමේ ආත්ම භාවයකට පරිවර්තනය වෙනවා. මේ ප්‍රාර්ථනාවත් එක්ක. එතකොට කවදාද සම්මා සම්බුද්ධත්වයට වුණත් ඔබට ලබන්න පුළුවන්. ඒ නිසා එවැනි අවස්ථාවක් බුදුදහම තුළින් විස්තර වෙනවා. කෙසේ වෙතත් වෙනතුනේ පුතෙක් ඉඳීම ඇයි එකල ಭಾರತೀಯ ජන සමාජයේ සුබ සලකුණක් විදිහට සැලකුවේ? එක හේතුවක් තමයි කෘෂිකාරක පරිසරයක දිපිනතුනේ පිරිමි දරුවෙක් ඉන්න එකේ වැඩි වාසියක් තියෙනවා. දැන් ශ්‍රී ලංකාවේ ගත්ත අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට වගේ දිස්ත්‍රික්ක වැඩිපුර කෘෂිකාරණිත ප්‍රදේශවල අය වැඩිපුර පුතාලා ඉන්නවට කැමතියි. තමන්ගේ ඒ වැඩ කටයුතු ටික පහසුවෙන් කරගන්න. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. ඒකෙන් රට ලෝකේ ගත්තත් වැඩිපුර කායිකව මහන්සියෙන් වැඩ කරන්නේ පිරිමි පක්ෂය අය. ඒ පිරිමි පක්ෂය කරන වැඩ සමහර කාන්තාවට කරන්න බෑ. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂයෙන් ගුරු වෘතියෙහි වැඩිපුරය දෙන කාන්තාවන් අම්මා කෙනෙක් වගේ දරුවන්ට හොඳට උගන්වලා ගුරු ප්‍රතිශතයෙන් මම හිතන්නේ 70%කට වඩා ඉන්නේ කාන්තාවන්. ඒ වගේම හෙද සේවයේහි වැඩිපුරින කාන්තාවන්. එයයි බොහොම සංවේදීව කාරුණිකව අනිත්‍යය සලකලා ඒ එක එක වෘතීන් තියෙනවා. වැඩිපුර කාන්තාවන් සමහර වෘතීන් වලට දක්ෂයි, සමහර පිරිමියයි සමහර වෘතීන් වලට දක්ෂයි. ඒක උපතින් ලැබෙන සමහර හැකියාවනුත් එක්ක අනේක. කෙසේ වෙතත් එකල ಭಾರತೀಯ ජන සමාජය කෘෂිකාර්මික පරිසරය තුළ හිටියේ පිරිසක් විදිහට එයා පුතෙක් ලැබීම බොහොම අගය කළා. ඒ විතරක් නෙවෙයි, දුවක් ලැබුණාම ඇතැමිට ඒ දුව විවාහ කරලා දෙන හුඟක් මහන්සි ගන්න වුණා එයාට. දැන් අතීතයේ වගේමයි දැනුත් ඉන්දියාවේ ඒ දේ තියෙනවා. ඒ නිසා දුවක් ලැබුණාම එයා හුඟක් වියදම් කරන්න ඕන ඒ දරුවා විවාහ කරලා දෙන්න. ඒකත් එක කාරණයක් වුණා. තවත් පිනතුනේ ප්‍රධානතම කාරණයක් තියෙනවා පුතෙක් ලැබෙන්න. ඒ මොකද්ද? Hindu සමාජය විශ්වාස කරනවා තමන්ගේ අම්මා තාත්තා දෙන මිය ගියහම, වැඩිහිටියෙක් මිය ගියහම ඒ කෙනාට පින් අනුමෝදන් කළා ඒ මිය ගිහපු කෙනා සුවපත් කරන්න පුළුවන්කම තියෙන්නේ පුතෙකුට පමණයි කියලා. දුවෙක් පින්කම් කළා පින් අනුමෝදන් කරාට තාත්තට පින් අනුමෝදන් වෙන්න බෑ කියලා තමයි Hindu සමාජයේ විශ්වාස කරන්නේ. ඒ නිසා දෙවියන්ට කරන යාගොහම පවත් ගන්න ඕන පුතෙක් හිටියොත් විතරයි. ඒ පුතා යාගොහම කළොත් තමයි ඇතැම් වෙලෙ දුගතිගාමී වෙච්ච තමන්ගේ දෙමව්පියන් සුගතිගාමී කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තාමත් ඔවුන් විශ්වාස කරනවා. ඒක විශ්වාසයක්. ඒක සත්‍යයක් නෙවෙයි. නමුත් ඒක ඔවුන්ගේ තියෙන විශ්වාසයක්. මෙන්න මේ කරුණත් හේතුණා දරුවෙක් ලැබීම. එනිසා පුතේ නොහිටියොතින් ඇතැමිට අම්මට තාත්තට ස්වර්ගයට යන බාධාවක් කියලාත් ඔවුන් සැලකුවා. මෙන්න මේ කරුණ මත පින්නතුනි පුතෙක් ලැබීම ඔවුන්ගේ ප්‍රාර්ථනාවක් සිහිණයක් වුණා. ඒ නිසා පුතෙකුගේ හඬහීම තමයි කතා කරන ඇතුරෙන් පුතා උතුම් කියලා කිව්වේ ඒකයි. පුතේගේ හඬක් දරුවේගේ හඬක් ගෙදර තියෙන එක තමයි ඔවුන්ගේ ලොකුම ප්‍රාර්ථනාව වුණේ. අන්නේ ಭಾರತೀಯ ජන සමාජයේ ආකල්ප වලට සමීපව හිටිය දෙවි කෙනෙක් තමයි මේ පිළිතුරු හතර දුන්නේ. එතකොට මොකද්ද මේ දීපු උත්තර හතර? උඩට නැගෙන දේවල් අතුනේ මොකද්ද උතුම්? බීජය උතුම්. පල්ලෙහාට වැටෙන දේවල් වලින් උතුම් මොකද්ද? වැස්ස. ඇවිදගෙන යන අතුරින් ගවයා උතුම්. කතා කරන අතුරින් පුතා උතුම් කියලා. බුදුහාඳුර මේ අදහස අනුමත කළාද? බුදුහාඳුරේ අනුමත කළෙත් නැහැ ප්‍රතික්ෂේප කළෙත් නැහැ. බුදුහාඳුරේට පස්සේ උන්වහන්සේගේ අදහස ඊළඟට සඳහන් කරනවා. උන්වහන්සේ දේශනා කරනවා විද්‍යා උපතං සෙට්ටා අවිද්‍යා නිපතං වරා සංඝෝ පවජමානානං බුද්ධෝ පවදතං වරෝ කියන. උඩට නැගෙන දේවල් අතුරින් දිනු වෙන දේවල් අතුරින් සංවර්ධන වෙන දේවල් අතුරින් මොකද උතුම්ම දේ? විද්‍යාව, ප්‍රඥාව, සම්මා දිට්ඨිය කියලා. පල්ලෙහාට වැටෙන දේවල් අතුරින්, අඩුවෙන දේවල් අතුරින්, වැය වෙලා, ෂේ වෙලා යන දේවල් අතුරින් උතුම්ම දේ මොකද්ද? අවිද්‍යාව. නැත්තම් මෝහය, මෝඩකම කියන එක, මිත්‍යා දෘෂ්ටිය කියන එක. සංඝෝ පවජමානානං. ඇවිදගෙන යන අතුරින් කවුද උතුම්? සංඝයා කියලා, සංඝ රත්නය කියලා. ඊළඟට බුද්ධෝ පවදතං වරෝ කතා කරන යතුරෙන් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා සඳහන් කරනවා. එතකොට බුදුහාඳුර මොකද සඳහන් කරන්නේ? උඩට නැගෙන දේවල් අතුරෙන් උතුම් මොකද්ද? විද්‍යාව නැත්නම් ප්‍රඥාව සම්මා දිට්ඨිය. පල්ලෙහාට වැටෙන දේවල් අතුරෙන් උතුම් අවිද්‍යාව නැත්නම් මෝහය මිත්‍යා දෘෂ්ටිය. ඇවිදගෙන යන අතුරෙන් උතුම් කවුද? සංඝ රත්නය. කතා කරන ඇතුනේ උතුම් කවුද? බුදුරජාණන් වහන්සේ කියලා. දැන් පින්නතුනේ අපි බලමු මේක මේ උත්තරේ සරලුණාට පින්නතුනේ මේ සරල උත්තරය තුළ ගැඹුරු කාරණා තමයි විස්තර වෙන්නේ. සාමාන්‍ය වචන විතරක් නෙවෙයි. මේ හැම වචනයක් තුළම මහා ගැඹුරු පුළුල් අර්ථයක් තියෙනවා. එනිසා අර්ථයත් අපි තේරුම් ගත්තොත් තමයි නියම ලෙසම මේ සූත්‍රය අපි තේරුම් ගන්නා වෙන්නේ. පින්නතුනේ විද්‍යාව කියන එක තමයි බුදුදහමෙහි මූලිකම අර්ථකථනේ බවට පත් වෙලා තියෙන්නේ. විද්‍යාව දිනු කරන ආකාරය, ඒ වගේම අවිද්‍යාව නැත්නම් මෝහය දුරු කරන ආකාරයක් තමයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු සියලුම කාරණාවලින් දේශනාවලින් අනුශාසනා කරන්නේ. මේ විද්‍යාව ලබන නම් පින්නතුනේ, මේ ප්‍රඥාව ලබන නම් ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම අපේ ළඟ ගුණාංග ටිකක් තියෙනට ඕන. මොනවද ඒ තියෙන ගුණාංග? ඒ තමයි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට ඕන. මේ සද්ධර්මයේ පැහැදිලි කරලා දෙන ගුණවත් දැන උගත් දහම් මඟට ගරු කරන සත්පුරුෂයන් අපි ඇසුරු කරන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරාට වැඩක් නැහැ. ඒ කල්යාණ මිත්‍රයන් සැබෑ කල්යාණ මිත්‍රයන් දෙගල හඳුනා ගන්න තමන් බුද්ධිමත් වෙන්නට ඕන. අපි බොහෝ වෙලෙ පින්නතුනේ පින්කමක් කළා අවසානයේ ප්‍රාර්ථනාවක් කරනවා නේද? මොකද ප්‍රාර්ථනාව? පොයි මිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය කියලා. මේ පින්කම හේතුවෙන් මට නිවන් දක්නා ආත්ම භාවය දක්වාම කල්යාණ මිත්‍රයන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි වෙනතුනේ ප්‍රාර්ථනාවෙන් කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් මොකද වෙන්නේ? ලැබුණාට පස්සේ හඳුනා ගන්නත් බෑ ඇතැමිට අවවාදයක් දුනොත් ඇතැමිට අපි කේන්ති ගන්න. අපි මන්න මට බැන්නහවලා කියලා ඊට පස්සේ ඇතැමිට කේන්තිත් ගන්නවා අපි. පින්නතුනේ තමන්ට තමන්ගේ අඩුපාඩු පෙන්වා දෙන කෙනෙක් ඉඳීම තමයි තමන්ගේ ජීවිතයේ තියෙන ලොකුම සම්පත. තමන්ගේ අඩුපාඩු පෙන්වා දෙන කල්යාණ මිත්‍රේ බුද්ධිමත් කෙනෙක් සිටීම තමයි තමන්ට ජීවිතේ ලැබෙන ලොකුම සම්පත. ඔබහාලේ තැතේමිට අතීතයේ රජවරු පුරෝහිතය කියලා කෙනෙක් තියාගෙන හිටියා. හොඳ උගත් කෙනෙක්, රජතුමාට උපදෙස් දෙන කෙනෙක් හැටියට වැටුම් දීලා පත් කරගෙන හිටියා. අඩුපාඩු පෙන්වා දෙන කෙනෙක් පඩි දීලා තියාගත්තා. දැන් කාලේ අපිට කොහොමද? පඩි ඕනේ නැහැ, නිකම්ම කට්ටිය නටේ අපිට ඇවිල්ලා ඉන්න ඔක්කොම කට්ටිය අඩුපාඩු පෙන්වා දෙනවා, පඩි නොගෙවම. නොමිලම ඉන්න කට්ටිය. ඉතින් අපි ඇතැමිට කේන්ති ගන්න මේ ඉතින් පඩි තරම් කරන්න ඕන වැඩක් නිකන් කරලා දෙන අයට ඇතැමිට අපි හිත නරක කරගන්න. සාපේනොතින් පොඩි හරි අපි අඩුවක් කෙනෙක් පෙන්වා දුන්න තියෙන සමහර අය ඉතින් අගතිගාමීව දේශෙන් විවේචනය කරන්න ඇතිනවා. ඒ ගැන අපි ඉතින් එච්චර නොසලකන කොට කමන්නේ. නමුත් සමහර අය බුද්ධිමත්ව අපි කෙරේ අවංකව ආදරෙන් අපට යම් යම් දේවල් කියා දෙන අය ඉන්නවා. ඉතින් ඒ කියා දෙන අය පිනතුනේ ඇතැමිට වයසෙන් අඩු වුණත් අපිට ලොකු සංකතයක්. අපි ඒක නවතින් හැමලානිසංශ විදියට අපිට ලැබෙන දෙයක් ඒක. ඉතින් ඒ දෙයින් අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඉතින් කල්යාණ මිත්‍රයන් ඉන්න වගේම ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. බොහෝ විට කල්යාණ මිත්‍රයන් කියලා කෙනෙක් කියන්නේ අපිට හොඳට අපිත් එක්ක කතාබහ කරනවා නම්, නිතර hina වෙනවා නම්, අපිට මොන හරි දෙයක් දෙනවා නම්, නිතර දුරකථනයෙන් කතා කරනවා නම්, අපි මේ කෙනා තමයි සාමාන්‍යයෙන් කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. නමුත් පින්නතුනේ අපට පුද්ගලව ගත්තොත් අපට නම් හම් වෙච්ච කල්යාණ මිත්‍රෝ ජීවිත කාලේ ওই ලක්ෂණ මොනවත් නැහැ. දැක්කහම එච්චර හුඟක් කිනා වෙලා කතා කරන්නේත් නැහැ. නිතර නිතර අපිත් එක්ක කතා කරන්නේත් නැහැ. එච්චර රූපෙන් එච්චර ලස්සනක් නැහැ. එනිසා පින්නතුනේ බොහෝ දෙනේ කල්යාණ මිත්‍රත්වයේ කියන එක තීරණය කරන්නේ මේ බාහිරින් බලලා. නමුත් බාහිරින් බලලා විතරක් තේරුම් ගන්න බැහැ. සමහර රූපෙන් ලස්සන ඇත් වෙන පුළුවන්. හොඳට hina වෙන ඇත් කල්යන මිත්‍රම වෙන්නත් පුළුවන්. නමුත් ඒක විතරක් නෙවෙයි එකම නිර්ණායකය. සමහර ඇතැම්මිට මුළු ජීවිත කාලයම ඇතැම්මිට අපිට අවවාදයක් දෙකයි දෙන්නේ. ඇතැම්මිට එත නැත්තා හොඳම කල්යන මිත්‍ර වෙන්නත් පුළුවන් අපි. මෙන්න මේ සත්‍ය මත අපි දක්ෂ වෙන්නට ඕන. ඇත්තරම නියම කල්යන මිත්‍රයන් කවුද කියලා ඒ කල්යන මිත්‍රයන් මොන ගැවුණාම අපි ලබන ප්‍රධානම දේ තමයි ඒ ඇත්තක ධර්ම සාකච්ඡාවක් කරලා ධර්මයේ පිළිවෙලව ගැඹුරු කාරණා එයාගෙන් අසා දැනගන්නට ඕන. බොහෝ විට අපි කල්යාණ මිත්‍රයන් මුණ ගැහුණාම, මිතුරෙක් මුණ ගැහුණාම බොහෝ විට තියෙන ලක්ෂණය තමයි අපේ ළඟ තියෙන සුසුපන් ටිකයි, ඥාති සම්බන්ධතාවයයි, ලොකු ලොකු අඳුරන කට්ටියගිට ගියා ඔක්කොම ට ගියාට අපි කියන. ඇතැම් විට එයා කියන බණ පදයක් අහන්න අපට වෙලාවක් නැහැ. අපි ඒ ටික ඔක්කොම කියලා ඉවරනට ඉතින් බස් එකක් යන්නේ වෙලාව ඇවිල්ලා ඉතින්. අපි ඉතින් බයි කියලා යනවා. පින්තුනේ තමන්ගේ තොරතුරු කිව්වට කමන්නේ. හැබැයි දෙවෙනි පාර කියනක් ටිකක් ඉතුරු කරගන්න. හම්බෙච්ච දවසේම ඔක්කොම ටික කියන්න යන්න එපා. ඊට පස්සේ ඊළඟ දවසේ හම්බ වුණාම තමන් පරණ කෙනෙක් බවට පත් වෙනවා. තමන් නිතරම ඇසුරු කරන අය නැවුම් කෙනෙක් විදිහට ආශ්‍රය කරන්න, අලුත් කෙනෙක් විදිහට ආශ්‍රය කරන්න. තමන්ගේ දේ කියන වගේම අනිත් කෙනාගේ දේත් අහන්න ඔබ සෝදානම් වන්න. විශේෂයෙන් ධර්මයේ තියෙන කාරණා ධර්මයේ නිතර අහනකොට ඔබට ධර්මයේ පිළිබඳව යම් යම් ගැටලු ඔබේ හිතේ පැනනගිනට ඕන. ඇත්තටම සාමාන්‍ය ගැටලු නෙවෙයි. දුක ඇතිවීම නැතිවීම පිළිබඳව කතා, ඒ වගේම සම්මාදිටිය ඇති කරගන්නේ කොහොමද, නාම රූප බෙදලා වෙන් කරන්නේ කොහොමද, ස්කන්ධ පංචකයේ සමුදිවැය කොහොමද අපි බලන්නේ. මෙන්න මේ වගේ තමන්ගේ හිතේ තියෙන මානසික දුක් පීඩා දුරු වෙන විදියට දුර්වීමට අදාළ ඕ ප්‍රශ්න තමන් නිතරම හිතලා තමන්ට කෙනෙක් හම්බෙච්ච ගමන් අහන දෙයක් ඉතුරු වෙන්නට ඕන. එහෙම නැතුව පින්නතුනේ තමන්ගේ දැනුම පෙන්වන්න අදහසින් නෙවෙයි අපි ප්‍රශ්න අහන්නේ. විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ තියෙන ලක්ෂණයක් තමයි තමන් නිතරම අවංක වෙන්නට ඕන. තමන් කරන දෙයින් තමන් ධර්මයේ නාමයෙන් කුමක් කළත් තමම අවංකව කල්පනා කරලා බලන්න. මම මේ දේ කරනකොට මගේ හිතේ තියෙන තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න, අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. සාමාන්‍ය ධර්මයේ කරුණක් විතරක් නෙවෙයි පින්නතුනේ, දරුවෙක් හදනකොට උනත් බලන්න. දරුව ටික ටික හදලා උස්මහත් කරද්දී අධ්‍යාපනයෙන් ඉහළට යද්දී තමන්ගේ හිතේ දරුවා ගැන තෘෂ්ණාවක්, දෘෂ්ටියක්, මාන්නය අඩුනාද වැඩුනාද කියලා බලන්න. ඒ විතරක් නෙවෙයි තමන් ඇඳුමක් අඳිනකොට ඒකෙදිත් බලන්න පින්නතුනේ, මේ ඇඳුම ඇඳහම මගේ දකින අයගේ තෘෂ්ණාව රාගය වැඩි වෙනවද, මගේ මාන්නය තවත් වැඩි වෙනවද, ඒව ගැන උනත් පින්නතුනේ බලන්න. අන්න ඒක තමයි තමන් ධර්ම මාර්ගයේ ඉන්නවාද කියලා තමන්ටම බලාගන්න පුළුවන් ලක්ෂණ. තමන්ට පින්නතුනේ ධර්ම ශ්‍රවණය කළා, ඒ ධර්මයේ ප්‍රතිලාභය, ධර්මයේ සාන්දෘෂ්ටික ගුණය තමන්ගේ මනසට ලැබෙනකොට තමන් මේ තාම සරල දේවල් වලින් සතුට හොයන යන ගතිය අඩු වෙනවා එන්නේ. ලෝකයේ මිනිස්සු අර ධර්මයෙන් ලැබෙන මානසික සුවය දන්නේ නැති නිසා තමන් අඳින ඇඳුමෙන්, තමන්ගේ දරුවගෙන්, තමන්ගේ ගෙදරෙන්, තමන් ඉන්න නගරෙන්, තමන් ඉන්න රටෙන් මේ වගේ දේවල් වලින් තමන් කීර්තිය බලාපොරොත්තු වෙනවා, ඉස්මතු වෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් වෙනතනේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයන් විදියට අපි එහෙමයි නෙවෙයි වෙනතනේ. අපි ඊට වඩා ගැඹුරින් ජීවිතය දෙස බලන අය දැන් සරුවත් හාඳුර බලන්න පිනතුනේ. සරුවත් හාඳුර කොච්චර අනතිමානී කෙනෙක් වුණාද, කොයිතරම් අනිත් ශ්‍රාවකයන් සමග කොච්චර සුහදව ජීවත් වුණාද, ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වෙච්ච කෙනා. අනුරුද්ධ හාඳුර වැනි අය, අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුන් කාලේ හිටිය මහා ධනවත් මහා පුණ්‍යකාමී තැනැත්තෙක්, කොච්චරනම් අනිත් අය සමග සුහදව හිටියද. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන ජීවිත කාලයේ නැත කියන වචනයවත් අහලා නැහැ කවදාවත්. ඒ තරම් පින්වත් කුමාරයෙක්. රාහුල කුමාරයා එකාතකින් බුදුහාඳුර ගිහි කාලේ තාත්තා උන්වහන්සේට හුඟා ආඩම්බර වෙන තිබුණා. හැමදාම උදෑසන වැලි දෝතක් කරගෙන උඩට දාලා අනේ මේ වැලියට ගානේ මට කල්යාණ මිත්‍රයන්ගේ අවවාද ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. පින්වත්නි මෙන්න මේ වගේ තමන් ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට යන්නට තමන්ගේ ඇතුලේ දැවෙන පිච්චෙන ගති ටික ටික අඩු වෙන්නට ඕන. රාගය කියන එක, ලෝභය කියන එක ඇතුලේ පිච්චෙන දෙයක්. මාන්නය කියන එක තමන්ගේ ඇතුලේ පිච්චෙන දෙයක්. තමන්ගේ රැකියාවෙන් හරි, තමන්ගේ රූප සම්පත්තියෙන් හරි, තමන්ගේ ඥාතියේ පිරිසේ බලයෙන් හරි තමන් නිතර මාන්නයෙන් ඇති කරගෙන මාමයි ලොකු කෙනා කියලා ඉස්මතු වෙන දරනවා. පිනතුනේ කොච්චර මනසට අසහනයක්දනේ. දැන් බලන්න පොඩි ළමයිටනේ, ඕ ගානක්වත් නැහැනේ නේ, කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවදනේ. පිනතුනේ ඊළඟට බලන්න සක්කාය දිට්ඨිය කියන එක. මම මගේ කියන මෙන්න මේ තමන්ගේ තියෙන ඇතුලේ තියෙන තමන් ඉස්මතු වෙන දරන ගතිය මෙන්න මේක පිනතුනේ අඩු වෙන්නට ඕන. තමන් පින්කමක් කළත්, දානයක් දුන්නත්, වෙන දෙයක් කළත්, කුමන හෝ දෙයක් කළත් මේ හැම දෙයකින්ම තමන්ගේ මානසට පීඩාගෙන දෙන මෙන්න මේ අභ්‍යන්තරව තියෙන දුර්ගුණ ටික තමන්ගේ ළඟ ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඒක තමයි අපි මේ ධර්ම මාර්ගය ඉදිරියට යනකොට තියෙන ලක්ෂණය. ඉතින් අපි මේ කතා කරේ ප්‍රඥාව දිනු වෙන නම් කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන් සමග ඉන්නකොට ධර්ම ශ්‍රවණය කරන තමන් සෝදානම් වෙන්නට ඕන. සුවච බව කියන එක තමන්ගේ ළඟ තියෙන්නට ඕන. active listening කියන එක. ඒ කියන දේ අහන්නට තමන්ගේ මනස යොමු වෙන්නට ඕන. ඒ වගේම ඒ අහන ධර්ම කරුණු ඔස්සේ තමන් නුවණින් මෙනෙහි කරන්නට ඕන. යෝනිසෝ මනසිකාරය දෙන්නට ඕන. ඒ වගේම පින්වත්නි දිනෙන් දින සමත විදර්ශනා දෙකෙන් සීල සමාධි ප්‍රඥා වලින් ටිකෙන් ටික තමන් ඉදිරියට යන්නටත් ඕන. මෙන්න මේ කරුණු හතර දිනු කිරීම තමයි සම්මා දිට්ඨිය හෙවත් ප්‍රඥාව නැත්තම් විද්‍යාව දිනු කරගැනීමේ මූලික පදනම විදියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ධර්ම මාර්ගයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා සෑම ස්තරයකදීම මේ කරුණු හතර ටිකෙන් ටික අපේ ජීවිත තුළ දිනු වෙනට ඕන. ඒ දිනු වෙනවත් එක්කම අනෙක් පැත්තෙන් නොදැනුවත්වම තමන්ගේ හිතේ තියෙන ලෝභ, ద్వේෂ, මෝහ ටිකෙන් ටික අඩු වෙලා යනවා. තමන් ඊටම සරල සැහැල්ලු නිවිච්ච කෙනෙක් බවට පත් වෙනවා. වෙනද තිමිච්ච දැඩි ලෝභය, අනිත් අය කියන වචනවලට හැසිරෙන දේවල් වලට තිමිච්ච විරසක ගතිය, ගැටෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේම අතීත අරමුණු හිත හිත ඒ අතීත අරමුණු වල තුල ජීවත් වෙන ගැතිය ටිකෙන් ටික තමයි ජීවිත අඩු වෙනට ඕන. අපි නිතරම පින්නතුනේ තමන් අතීතයේ ඇසට දැකපු රූප කනට අහපු ශබ්ද මෙන්න මේ දේවල් ඔස්සේ නිතරම හිතමින් නිතරම අපි අතීත අරමුණක ඉන්නේ. අතීත දේවල් සිහි කරාට කමක් නැහැ පින්නතුනේ. හැබැයි නුවණින් සිහියෙන් සිහි කරන්න ඕන. අපි යම් කිසි අවස්ථාවක අනුවණින් අසිහියෙන් යමක් සිහි කරොතින් ඒ සිහි කරන හැම මොහොතකම තමන් දුක විඳින්මින් ඉන්නේ. දැන් බලන්න තමන්ට හරි ඔබ ඊටම ආදරය කරන ළඟම කෙනෙකුට ජීවිතේ ලොකෝම හානියක් කරපු කරදරයක් කරපු කෙනෙක් මතක් කරගන්න බලන්න. ඔබට තිමිචීට මක් ගත්ත කෙනෙක් හරි ඉඳ මේ ගොඩසක් අල්ලගත්තු කෙනෙක් හරි දරුවෙකුට බාධාවත් කරපු කෙනෙක් හරි මතක් කරගන්න බලන්න. මතක් වුණු ගමම පින්නතුනේ අර අතීත අරමුණට අපි යනව නේනේ. යා මතක් වෙන රූපේ මතක් වෙනව කරපු දේවල් ටික මතක් වෙනව නඩු ගියපු ඒවා මතක් වෙනවනේ. ඒ සියලුම දේවල් පින්නතුනේ මේ මොහොතේ ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච දේට අදාළව අපේ මනස ධර්මාලම්බනයක් විදිහට ඇවිල්ලා ඒ ධර්මාලම්බනේ සීකරූපේ කැවුනේ. ඒ සත්‍ය සිදුවීම නෙවෙයි ඇති අපි ඇත්තටම සීකලේ. ඒ අතීතේ නිරුද්ධ වෙච්ච දේ ඇති වෙලා නැති වෙච්ච දේ මනසින් නැවත උපදවාගෙන තමන්ගේ මනසින්ම ඒ දුක් ටික තමන් විඳගත්තේ. ඒ තමන්ට හතුරුකම කරපු කෙනා නෙවෙයි දැන් මේ දුක තමන්ට ගෙනල්ලා දුන්නේ. තමන්ට මේ මොහොතේ දුක ආවේ තමන්ගේ අවිද්‍යාව නිසා. මෙවැනි තත්ත්වයක් මත පින තුනේ අපේ අවිද්‍යාව දුරු වෙන විදිහේ විද්‍යාව නැතනම් සම්මාදිටිය දිනු වෙන විදිය දර්ශනයක අපි හිටියොත් අපට ඕන මොහොතක අතීත අරමුණක් සිහි කරන්න පුළුවන්. ඒකේ වරදක් නෙවෙයි. නමුත් ඒ සිහි කරන මොහොතේ අපි උපරිම ලෙස සිහියෙන් ඉන්නේ තමන්ගේ හිතගෙන. චිත්තානුපස්සනාව තුල තමන් ඉන්නේ. ධම්මානුපස්සනාව තුල තමන් ඉන්නේ. ඒ මොහොතේ තමන්ගේ මනේන්ද්‍රිය සහ ධර්මාලම්බන එකතු වෙලා මනෝවිඥාණය හටගෙන ඒ අලුත් ස්කන්ධ පංචකයක් දැන් ඇති වෙන ආකාරය තමන් නොනින් දකිමින් ඉන්නේ. එතකොට ඒ වරද පිළිබඳව පුද්ගලයාට අපි වරද බඳින්නේ නැහැ. අපි මේ හේතුඵල ධම දකිමින් ඇතිවීම නැතිවීම දකිමින් සිනාම සුමුහණෙන් ඒ සිද්ධිය තමන්ට සිහි කරන්න පුළුවන්. නමුත් දැන් අපි සිහි කරන විදියෙන් පිනතුනේ. සමහරට දැන් ඒ සිද්ධිය සිහි කළා සිහි කරන මොහොතේ මැතැමිට මරණයටත්පත් වුණොතින් ඇතැමිට අපාගත වෙන්න පුළුවන් ප්‍රබල මට්ටමක අපි ඉන්න වෙනත් පුළුවන්. ඒ වෙන සත්‍යයක් අපේ ජීවිත තුළ තියෙන පින්තුනි. අන්න එහෙම නොවෙන්නට දුගති ගාමී නොවෙන්නට පින්තුනි අපේ හිතට අපි ආරක්ෂාව දාගන්න ඕන. ඒක මරණයෙන් පස්සේ සුගති ගාමී වෙනව විතරක් නෙවෙයි. මේ ජීවිතය ඉන්න කාලයේදීම අපට තියෙන මානසික දුක් පීඩා වලින් දුර වෙලා සාන්දෘෂ්ටිකව අකාලේකෝ ධමකොයි අපි මේ ශ්‍රවණය කරන්නේ. ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ඵලේ ලබන්නේ නම් පින්තුනි ධර්මයේ ගැඹුරට අපි යන්නට ඕන. මෙන්න මේ විදියට බුදුහාම දේශනා කළා විද්‍යාවෙහි ඉපදීම විද්‍යාවේ නැගී සිටීම නැත්නම් ප්‍රඥාව ඉහළට නැගී සිටීම තමයි කෙනෙකුගේ ජීවිතයේ දිනුව කියලා කියන්නේ ප්‍රගතිය කියලා කියන්නේ. අන්නේ ප්‍රඥාව දිනු වෙච්ච ප්‍රමාණයට තමයි පින්නතුනේ තමන්ගේ හිතේ තියෙන ලෝභ දේශ දුරු වෙන්නේ. අපට ලෝභය අඩු කරන්න කියලා පින්නතුනේ ලෝභය අඩු කරන්න වෙන ක්‍රමයක් නැහැ. දැන් මේ ශාලා පුරාම අන්ධකාරය තියෙනවා නම් අන්ධකාරය අයින් කරන්න කියලා සවලක් අරන් ඇවිල්ලවත් නැත්නම් ගෝණියක් අරන් ඇවිල්ලවත් මේකේ තියෙන අන්ධකාරය අපට එලිට දාන්න බැහැ. මේ කාමරේ අන්ධකාර නම් අපි අන්ධකාරය දුරු කරන්නේ කොහොමද? අන්ධකාරය දුරු කරන්න නම් අපි එළියක් ආලෝකයක් දැල්වන්නට ඕන. අන්නේ එළිය දැල්වුවට පස්සේ ඒ දල්වන ආලෝකයේ ලක්ෂණයක් තමයි අන්ධකාරය දුරවීම. අන්ධකාරය දුරු කරන්න කියලා අමුතු දෙයක් කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ ආලෝකයෙන් දැල්වීම පමණයි. ආලෝකයේ දල්වන එකේ සිද්ධාන්තය තමයි අන්ධකාරය දුරවිර යාම. අපේ ජීවිත තුලත් ක්‍රමයේ පිනතුනේ මෙන්න මේකමයි. අපි ඇතැම්මිට ලෝභය අඩු කරන්න නැහැ කියලා දන් දෙනවා. ඒක හොඳයි. යම් කිසි ප්‍රමාණයකට හිතේ ලෝභය අඩු වෙන දන් දෙන එකෙන් නමුත් වෙනතෙන් සම්පූර්ණ ලෝභකම අඩු කරලා දන් දීමෙන් විතරක් අපට නිවන් දකින්න බෑ. එහෙම පුළුවන් නම් පින්නතුනි බුදුහාමරණ සාරාංශ කල්පලක්ෂය පෙරම්පුරන්න ඕනේ නැහැ. ඒක දවසෙන් පුළුවන් කරන්න. කොහොමද කරන්නේ? තියෙන දේ පරිටික ඔක්කොම දන් දෙනවා ඉන්නේ කියලා කට්ටියට. තමනොත් ගිල සිංහගේ ඉදිරියට පනිනවන්න මගේ මස් ටිකක් ගන්න කියලා. ඉවන් දැක්කා. ඔක්කොම ටිකක් ඇතරින්නේ. අර ඇක්සිස් මස්ලේ දන් දීලා මහා වීරියක් කරන්න ඕනේ උන්වහන්සේට. ඉතාම සරලව කරන්න පුළුවන්. අපට නම් දැන් කාලේ පුළුවන් නේද? දරුවන්ට ඔක්කොම දේ පරිටික දීලා තියෙන ටිකක් ඔක්කොම දීලා සත්තු වත්තකට ගිල සිංහේ කෙන කුඩුවකට පනින්න. අත්හැරීමෙන් නිවන් දකින්න පුළුවන්. හරියම ලේසියෙන් නිවන් දකින්න පුළුවන්. නමුත් පින්වත්නි එහෙම නිවන් දකින්න බෑ. ඒක මානසික වැඩපිළිවෙලා. මේ බඩමුට්ටු ටික තියාගෙනවත් අපිට නිවන් දකින්න පුළුවන්. සෝදෝදන හයතුමා රහත් භාවයටපත් උනේ රජ කෙනෙක් විදියට. රාජ්‍ය අත්හැරලා නෙවෙයි. රාජ්‍යත්‍ය උසුලන ගමම්මයි සෝදෝදන හයතුමා රහත් උනේ. පින්වත්නි මේක බඩමුට්ටු අත්හැරලා කරන දෙයක් නෙවෙයි. බඩමුට්ටු ඒවට තියෙන දැඩි ආශාව යන්ස ප්‍රමාණයට අඩු කරගන්නට ඕන. දරුවන්ට තියෙන ආශාව යන්ස විදියකට පාලනය කරගන්නට ඕන. නමුත් ඒකෙන් විතරක් සම්පූර්ණයෙන්ම අපේ කෙලෙස් දුරු වෙන්නේ නැහැ. ඒ සඳහා සම්මා දිට්ඨිය, විද්‍යාව, ප්‍රඥාව අපි පහල කරගන්නට ඕන. අන්නේ ප්‍රඥාව පහල කරගත්තු ප්‍රමාණයට අපේ හිතේ තියෙන දැඩි ලෝභකම් අඩු වෙලා සාමාන්‍ය ලෝභ විතරක් නෙවෙයි. අපේ හිතේ මුල් බැසගෙන තියෙන නන්දි රාගය කියන දැඩි තෘෂ්ණාවත් දුරු වෙලා අපේ හිතේ තියෙන කෙලෙස් මුල් සම්පූර්ණයෙන්ම දුරු වෙන ස්වභාවයට පත් වෙනවා. ඒ සඳහා මාර්ගය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. ඒ නිසා අන්න ඒ සඳහා ඒ ප්‍රඥාව ඇති කිරීම සඳහා අපි කළ යුතු මාර්ගයක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රඥාව ඇති කරගන්න ක්‍රමය සුතමේ ඥාණයෙන් අපි අහන්නට ඕන. දැන් මේ පිනුතුම් කරන්නේ ඒක. ඒ අහන ගමම්ම චින්තාමය ප්‍රඥා විදිහට ඒක හොඳට හිතමින් යෝනිසෝ මනසිකාරය කරමින් අහන්නට ඕන. ඒ වගේම ඒ චින්තාමය ප්‍රඥාවෙන් මනසිකාර කරන දේ භාවනාමය ප්‍රඥාවසෙන් සමතුලිත දර්ශනා කරමින් තවත් එක තහවුරු කරගන්නට ඕන. ඇතැම් විට ධර්ම ශ්‍රවණය කරන එක මොහොතෙන්ම මේ සුතමේ ප්‍රඥාවයි චින්තාමය ප්‍රඥාවයි භාවනාමය ප්‍රඥාවයි තුනම උනත් කෙනෙකු ජීවිතේ වැඩෙන්න පුළුවන්. ඔව් ඒක ඒ ආකාර කීපේ මේකේ අනිත්‍ය දුක අනාත්ම තමයි සුතුමේ ප්‍රඥාවෙන් අපි අහන්නේ. ඒකම තමයි චින්තාමය කරන්නේ. ඒකම තමයි භාවනා කරන්නේ. දැන් අපි කියමු අපි නොගියපු තැනකට යන්න ඇඩ්‍රස් එකක් ගත්ත කියමු. කලින් ගන්නෙත් යන තැනම ඇඩ්‍රස් එකමයි. ඊට පස්සේ යනකොටත් ඒ තැනට යනකම මගදීත් බලබල යන්නේ ඒ ඇඩ්‍රස් එකමයි. ගියාට පස්සේ ළඟා වෙන්නෙත් ඒ ඇඩ්‍රස් එකේ තියෙන තැනටමයි. අපේ සුතමේ ප්‍රඥා විදිහට අහන්නේ ත්‍රිලක්ෂණයමයි. චින්තාමය කරන්නේ ඒ ත්‍රිලක්ෂණයමයි. ප්‍රත්‍යක්ෂ කරගන්නේ භාවනාවෙන් ඒ ත්‍රිලක්ෂණයමයි. ඒනි බැහැර දෙයක් නෙවෙයි. දැන් මම අද බණහනේ දානය ගැන, හෙට චින්තන ප්‍රඥාව කරන සමාධිය, අනිත්‍ය දුකනාත්ම වැඩෙනවා කියන එක නෙවෙයි. සම්මාදිටිය කියන එක මුලින් ඉඳන් අග වෙනකම්ම සම්මාදිටිය අරසිය මාර්ගයේ සම්මාදිටියන. ඒ නිසා අටංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහා කියලා මහාචාර්ය සූත්‍රයෙන් දැක් වෙනවා. ආර්ය ශ්‍රාවකයාගේ අංග 8යි අරහත්ක මාර්ගය. ඒකම තවත් කරුණු දෙකක් බඩපත් වෙනවා රහතන් වහන්සේගේ සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. එතකොට අසේක වූ සම්මාදිටිය තියෙනවා. ප්‍රත්‍යක්ෂන භූමිය ඉඳන් සේක භූමිය කරා සේක භූමියේ සිට අසේක භූමිය නම් වූ අරහත් භාවය දක්වා මේ ගමන වග පුරාම ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමේ නොඅජානතෝ නොඅපස්සතෝ කියලා බුදුහාමර දේශනා කරේ ඒකයි. මහණෙනි මම කෙලෙස් දුරු වීම දේශනා කරන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද, මොකක් දකින කෙනාටද? මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය දන්න කෙනාට, දකින කෙනාටයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි අහන්නේත් ඒක, චින්තාමය කරන්නේත් ඒක, භාවනා වශයෙන් වඩන්න තියෙන කමට ඒකමයි. ඒ නිසා තමයි බුදුහාර දේශනා කරේ තා පැහැදිලි කරණය. දැන් මම මේ කර්ම අන්තිමන දේශනා කරන්න හිටියේ. නමුත් දැන් ප්‍රශ්න ආපු නිසා මට උත්තර දෙන්නත් වෙනවා නේ. එතකොට බුදුහාර දේශනා කරනවා පෘථග්ජන කෙනෙකුට සේක වෙන්නත්, සේක පුද්ගලයෙකුට අසේක වෙන්නත්, රහත් වෙන්නත් රහත් භාවයට පත්වෙච්ච කෙනාට පිරිනිවන තෙක් සුවදායි වාසය කරන්නත් මා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නයි කියලා. දෙකක් නෑ. සාමාන්‍ය පෘථග්ජන කෙනාට මාර්ගඵල වලට පත් වෙන්නත් සෝවාන් සකදාගාමි අනාගාමි වෙන්නත් ඒ මාර්ගඵල ලැබුව කෙනාට රහත් වෙන්නට රහත් භාවයට පත්වෙච්ච කෙනා පිරිනිවන පාන කරන සුවදායි වාසය කරන්නට බුදුහාමුදුරේකම ප්‍රතිපදාවයි දේශනා කළා තියෙනවා. ඒ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම සමුදය නැතිවීම වය ඒකේ ආස්වාදයේ ආදීනවයේ නිස්සරණය බලන්න කියලා. මේකයි බුදුදහමේ එකම ප්‍රතිපදාව. වෙන ප්‍රතිපදාවක් නැහැ කියලා. පින්වතනි අපි මේ සාකච්ඡා කරමින් සිටියේ ප්‍රඥාව පිළිබඳව. ඒ ප්‍රඥාවෙන් කියවෙන්නේ ඇත්තටම අපි සම්මාදිටිය ලබා ගන්න ක්‍රමය. ඇත්තටම අපේ ජීවිතයේ සිදුවන ස්වභාවයේ නුවණින් මෙනෙහි කිරීම. මොකක්ද ඇත්තටම අපේ ජීවිතයේ නියම විදිහට සිදුවන ස්වභාවය? අපි ඇසෙන් රූප දකින එක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. කනෙන් ශබ්ද අහන එකයි ජීවිතය කියලා කියන්නේ. නාසයෙන් ගඳ සුවඳ විඳින එකයි ජීවිතය කියලා කියන්නේ. දිවෙන් රස විඳින එකයි ජීවිතය කියලා කියන්නේ. ශරීරයට ස්පර්ශ ලැබෙන එකයි ජීවිතය කියලා කියන්නේ. හිතට අරමුණු ධර්මාලම්බන පැමිණීමයි ජීවිතය කියලා කියන්නේ. නමුත් වෙනතුනි මේ සිද්ධාන්තෙ මෙහෙම උනාට මේක සරල දෙයක් නෙවෙයි. අපි මේ සරල දේ උනාට මේක ගැඹුරින් දන්නේ නැති බව නිසා අපි මේක සිදුවන ආකාරයට නෙවෙයි අපි දකින්නේ. අපි ඊට වඩා අනුවණින් තමයි මේ දේශ බලන්නේ. අපිට හිතෙනවා අපි හුඟා උගත් කියලා. අපිට හිතෙනවා අපි හුඟා බුද්ධිමත් කියලා. නමුත් පින්නතුනි අපිට මේ දැන් ඇතිවන මේ ඇසට පේන රූපය ගැනවත් අපි දන්නේ නැහැ. ඒ තරම් ගැඹුරු දෙයක් නෙවෙයි පින්නතුනි අපි නිතර භාවිත කරන සරල උදාහරණයක්. අපි කෑම ටිකක් කනකොට බත් පිඟානක කෑම ටිකක් අරන් කනකොට අපි කිමු දැන් අද පිඟානේ මොනවද තිබ්බේ අද කෑම කනකොට? දවල් කැමති මොනවද තිබ්බේ? ඕ පරිප්පු තිබ්බා. තා මොනවද? ඕ සම්බෝල තිබ්බා. ඕ ඒ වගේ දේවල් තිබ්බනේ නේ. එතකොට දැන් සමන් කෑම කනකොට දැන් අර ටික ඔක්කොම ඉස්සර කළා කඩන කනවා. කනකොට අපේ පිඟාන දිහා බලාගෙන කෑම කන්නේ නේ. එතකොට කටේ රස දැනෙනකොට තමයි හිතෙන මොකද්ද? මේ මොහොතේ කෑම රසය කියලා අපිට මේ කටේ තියෙන ටික දැනෙනකොට අපිට හිතෙන්නේ මේ පිඟාන තියෙන කෑමයි රසය ඉන්නේ කියලා නේ. ඇත්තටම පින්නතුනි මේ මොහොතේ තමන්ගේ දිවට රස දැනෙනකොට ඒ රස දැනෙන්නේ මේ පිඟාන තියෙන කෑමද? පිඟාන තියෙන කෑම නෙවෙයි. දැන් මේ මොහොතේ ඔබේ දිවට රස දැනෙන්නේ පිඟාන තියෙන කෑම නම් එහෙනම් දිව තියෙනවනේ පිඟානේ නේද? මේ මොහොතේ ඔබට රස දැනෙන්නේ ඔබේ දිවත් එක්ක මිශ්‍ර වෙලා තියෙන කටේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා තියෙන කෑම ටිකේ රස තමයි ඔබට දැන් දැනෙන්නේ. නමුත් අපි හැම වෙලාවෙම හිතන්නේ මේ දැන් රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටික කියලා. මේ ලස්සනට තියෙන පොළ පාට කහ පාට රතු පාට තියෙන මේ කෑම ටිකේ රස තමයි මේ දැනෙන්නේ කියලා පිඟාන දිහා බලාගෙන අපි අවිද්‍යාවෙන් කෑම කනවා. පින්නතුනේ ඇත්තටම දැන් මේ මොහොත රස දැනෙන කෑම ටික අතට අරගෙන පිඟානේ තිබ්බොත් කොහමද? වෙන රස දැනෙච්ච ආහාර ටික ගින අතන ගත්තොත් කොහමද? අර පිඟානේ තියෙන අනිත් ඒවාගේ ලස්සනද? ආයි පින්නතුනේ පිඟානේ අනිත් කෑම ටිකවත් ඊට පස්සේ කන්නේ නැහැ ඕනේ නැහැ කියලා. අර අච්චර රස විඳ විඳ කෑම කපුවා අපි. පින්නතුනේ අපි අහස දිහා බලනකොට රාත්‍රියේ කාලයේහි කරවල රාත්‍රියේ යාමේහි හඳ ටිකක් අඩු දවස්වල අපි අහස දිහා බලනකොට අහසේ සමහර තාරකා අපට පේනවා. සමහර ඒවා ග්‍රහලෝක, සමහර ඒවා සූර්යයන්, සමහර ඒවා ගැලැක්සීස් අපට පේන්නේ. සමහර ග්‍රහලෝක, සමහර ගැලැක්සීස් පින්නතුනේ මන්දාකිණි අපට පේනකොට ඒ මන්දාකිණි වලින් ආලෝකය ඇවිල්ලා වසර දහස් ගාණක් ගිහිල්ලා. ආලෝක වර්ෂ දහස් ගාණකට කලින් ඇතැම් විට ආලෝක වර්ෂ මිලියනකට කලින් ආපු ආලෝකය තමයි මේ මොහොතේ Tamanට හැට පේන්නේ. මේ මොහොතේක බලනකොට පිනතුනි ඒ ආලෝකෙ නිකුත් වෙච්ච ඒ පේන තැන දැන් ඒ ග්‍රහලෝකෙ ඇත්තෙත් නැහැ. ඒක ඇතැමිට විනාශ වෙලා. ඒ ආලෝකයේ නොබේ හැට ආලෝක වර්ෂ දහස් ගණන් ගියා වෙන පුළුවන්. පිනතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් හා ඒකනම් වාකල් ගිහිල්ලා හැබැයි මේ දැන් පේන එකනම් දැම්මම පේන එක තමයි දැන් පේන්නේ කියලා නේ. අරකණන් අවුරුදු ගණන් ගියා වෙන පුළුවන්. හැබැයි මේ දැන් මේ සුර තියෙන එකනේ මේකනම් දැන් මේ පේන විදිහටම පේන්නේ කියලා අපිට හිතේ. තියෙන විදිහටම පේන්නේ කියලා. වර්තමාන අරමුණයි මේ පේන්නේ කියලා අපි දැන් හිතන් ඉන්නේ. පින්නතුනේ අර ආලෝක වර්ෂ ලක්ෂයකට කලින් ආලෝකයක් අපට දැන් අතීතයක දැන් වගේ පේන වගේ තමයි මේ වටාපත දැන් ඔබට පේනකොට ඔබ වටාපතක් කියලා මේක හඳුනා ගන්න මොහොතේ මේකේ පියවර ගානක් පින්නතුනේ මනසෙන් ගිහිල්ලා මුලින් මේක ඇහි තියෙන චක්කු ප්‍රසාදයට මේ ආලෝකය තුළින් ඒ චක්කු ප්‍රසාදෙ බින්දෙනවා. ඒ බින්දෙච්ච ක්ෂණිකව ඒ ආරබයා සංඥා වේදන වේදනා දෙකක් හට ගන්නවා. ඒ සංඥා වේදනා දෙක මනස තුළ ධර්මාලම්බනයක් විදිහට මෙනෙහි කිරීමෙන් තමයි මේක වටාපතක් කියලා හඳුනාගන්නේ. මේක හඳුනා ගන්න උට පින්තර හඳුනාගන්නේ චක්කු විඥානය නෙවෙයි, හඳුනාගන්නේ මනෝ විඥානය. එතකොට අපි මේක දන්නේ නැති නිසා මේක පේනකොටම මේ පැත්තට අත දික් කරනවා. අත දික් කරන්නේ වටාපතක් ගන්න. වටාපතක් ගන්න යනකොට පිනතුනේ අපට අහුවෙන්නේ වටාපත නෙවෙයි ඇත්තටම. අහුවෙන්නේ මේ සතර මහා භූත රූප ටිකක නිර්මාණයක් අපට අහුවෙන්නේ. වටාපත කියන එක සම්පූර්ණයෙන්ම තමන්ගේ මනසෙන් තමන් නිර්මාණය කරපු දෙයක්. තමන්ගේ ළඟ දරුවෙක් ඉන්නවා නම් අනේ මගේ මේ පුතා කියලා අපි පුතාගේ පැත්තට අත දික් කරනකොට පුතා දිහා අපට බලන්න පුළුවන්. පුතාගේ දිහාවට අත දික් කරනකොට පින්නතුනේ ඔබට දෙයක් අහු වෙනවා. ඒ අහු වෙන්නේ මොකද්ද? ඒ අහු වෙන්නේ සතර මහා භූත රූප අහු වෙන්නේ පුතා නෙවෙයි අහු වෙන්නේ. ඔබේ දුව දෙසනේ මගේ දුව කියලා ඔළුව අත ගන්නවා. ඔළුව අත ගන්නකොට ඒ ස්පර්ශයත් එක්ක ස්පර්ශය එතනම සිඳිලා ගිහිල්ලා තමන්ගේ මනසෙන් ආ මගේ මේ දුව කියලා ඒ ඉතුරු ටික ඔක්කොම තමන්ගේ මනස පැත්තෙන් තමන් හදාගන්නවා. ඒ තමන් ආදරණය කරන දෙය ඇත්තරම තමන්ගේ දුව පුතා නම් බැරි වෙලාවත් ඒක නා මිය ගියාට පස්සේ එයාගේ ඔතු ඔළුවත ගන්නකොට අර වගේම ආහු වෙන්නෙත් එහෙනම් පුත දුවම වෙන්න ඕන. මිය ගියාට පස්සේ ඒ දරුවම නම් ආහු වෙන්නේ. එහෙනම් ඔබේ දරුවා කවදාවත් ගිහිලා වල දාන්නේ නැහැ මිය ගියාට පස්සේ. ආදාහනය කරන්නේ නැහැ. ඇයි මේ? දරුව පුච්චනවට ඔබ කැමතිද? දරුව වල දානවට ඔබ කැමතිද? අපි කවුරුවත් දරුවෙක් එහෙම මේ අගනට කැමති නෑ. පින්නතුනේ ඇත්තටම මිය ගියාට පස්සේ දෙයි දැන් දෙය අතර ලොකු වෙනසක් නෑ. දැන් සිද්ධ වෙන්නේ ඒ දරුවා අරබයා තමන් මේ පැත්තේ නිර්මාණය කරගන්න දියක් මේ හඩගන්නේ. මිය ගියාට පස්සේ භෞතික රූපය අපි නෑ කියලා හිතුවට අර අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයම අතීතයේ දැකලා ඇසෙන් දැකලා නිරුද්ධ වෙච්ච දෙයම කනෙන් දරුවගේ සම්භයන නිරුද්ධ වෙච්ච දෙයම සංඥා වේදනා විදියට මනින්දරෙන් අරගෙන මගේ දරුවා කියලා ඒ ඥාතිවරයා මිය ගියත් ඔබේ ලෝකයේ ඔහු නැවතත් ඉන්නවා. තාම ඉන්නවා. භෞතික ලෝකයේ තැනැත්තා මිය ගියාට ඔබේ මානසික ලෝකයේ තැනැත්තා කවුරුත් මිය ගිහිලා නැහැ. ඔබ අවිද්‍යාවෙන් ඉන්නකම් බය වෙන ධ්‍යානයකට මිය යන්නේ. අවිද්‍යාවට පින් සිද්ධ වෙන ඕන තරම් කාලයක් ඒකට ජීවත් වෙනවා. ඒ කටේ ජීවත් වෙන බව කොහොමද බලන්නේ ඔබ? වෙන තුන රෑ සිහිනයක් දකිනකොට ඔය මිය ගිහිපු අය ඔක්කොම ටගෙනවා. මිය ගිහිපු ආච්චිත් එනවා, නැන්දත් එනවා, මාමයි ඔක්කොම කටේ දිගේ සිහිනෙහි ජීවත් වෙන විදිහට රඟපානවා. ඒක කවුරුත් වෙන තුනේ මිය ගිහිලා නැහැ. දැන් ඔබ ඇතැම් විට රාත්‍රී සිහිනයක් දකිනකොට ගමනක් යනවා. ගමනක් යනකොට ඇතැම් විට ඔබට වාහනේ කියන්නේ වාහනේක ඇද මිට ළඟදී ලංකාවේ ඉඳලා ආවනම් ලංකාවේ හිනම තමයි තාම පේන්නේ. මෙහි හින දැම්ම පේන්නේ නැහැ. මෙහි හින පේන නම් අඩුම ගානේ අවුරුදු 10ක්වත් ඉන්න ඕන. ඉතින් ලංකාවේ ඉන්නකොට ඉතින් ලංකාවේ විදිහට වාහනේ අනිත් පැත්තේ යන්නේ ලංකාවේ වන් පාරක යනවා. යනකොට ඇතැම් විට ඔන්න තමන් ගෑස් ගහන තැනක නවත්තනවා, තෙල් ගහන තැනක. එතකොට ඔන්න එතනින් පරණ මිත්‍රයෙක් ඉන්නවා. තමන් ඉස්කෝලේ ගියපු කාලේ ඔන්න මිත්‍රයෙක් ඉන්නවා. තමන් එක ඇතැමිට අමනාපෙච්ච කෙනෙක්. තාමත් ඇතැමිට අර වගේම අමනාපෙන් බුම්මගෙන ඉන්නවා ඇතැමිට එතන. තෙල් ගහන තැන ඉන්නවා. ඔහොම යනකොට ඇතැම් විට තමන්ට බල්ලෙකුත් හම්බ වෙනවා. තමන්ගේ ගෙදර ඉස්සර හිටිය බල්ලෙ. ඔහොම ඉඳලා ඇතැම් විට ගෙදර යනවා. ගෙදරට ආච්චිත් ගෙදර ඉන්නවා. ආච්චිත් ගෙදර ඉන්නවා. එතකොට අර කලින් හිටිය ඇතැම් විට බල්ලත් ඉන්නවා ගෙදර. බල්ල ඇතැම් විට බුරනවා. බුරනකොටම ඇතැම් විට තමන් අවදි වෙනවා. අවදි වෙනකොට මේ දැන් උදේ එළිවෙල බල්ලෙක් ඇතැම්මිට පුරණ එකට තමයි දැන් මේ අවදි වුනේ. දැන් ඒක වර්තමානයකටත් දැන් සම්බන්ධ වෙලා තියෙනවා. පින්නතුනේ බලන්න අර තමන් සිහිනෙද දැකපු ටික. අර තෙල් ගහන ගෑස් ස්ටේෂන් එකේදී මොන ගෙහෙච්ච අර යාළුව ඇතැම් ඩිස්කෝල යන කාලේ යාළුවේ. ඇත්තටම යා ඉන්නවද නැද්ද කියලා තමන් දන්නේ හරියට. කිසිම ආරංචියක් නෑ යාගෙන. යාගෙන තමන් අද අර ගෙදරට ගිහිල්ලා තමට මොන ගෙහෙච්ච ආච්චි. තමන් දන්නේ ඇත්තටම දැන් ආච්චි මිය ගිහිල්ලා කියලා. අර හිටිය බල්ලා ඇතැම් දේ කාලෙම මැරුණේ බල්ලා. නමුත් මේ ඔක්කොම ටික තමන්ගේ සිහිනේදී තාම ජීවත් වෙනවා. පින්නතුනේ මෙන්න මේකම තමයි අපි යමෙක් සිහි කරනකොට අපේ මිය ගිහිපු අමතාත වෙන්න පුළුවන්, ආච්චිසිය වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. ඒ කිසිම කෙනෙක් පින්නතුනේ සිහි කරන මොහොතේ මිය ගිහිලා නැහැ. අවිද්‍යාව නිසා ඒ අය ඔක්කොම සජීවී වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ සිහි කරන මොහොතේ ඒ තැනැත්තා භෞතික ලෝකයේ තාම ඉන්නවා කියලා ඒ අතීත සිද්ධිය සජීවී විදියට තමන් දැක්කොතින්, ඒ දකින මොහොතක තමන් මිය ගියොතින්, ඊට ආශ්‍රිත ලෝකයක නැවත තමන් ඉපදෙන්න තමන් භවය සකස් කරගෙන ඉන්නේ. අපි පින්නතුනි භවය කියන්නේ මෙන්න මේක. හැම මොහොතෙම අපි මේ භවය සකස් කරමින් අවිද්‍යාව නිසා හේතු ගහනක් ඇති වෙලා භවය නිතරම සම්පාදනය කරගමින් ඉන්නේ. එතකොට විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? විද්‍යාව කියලා කියන්නේ පින්නතුනි ඇහැට රූපයක් එනකොටම දන්නෝ මේක වර්ණ රූපේ බිඳිලා ගිහිල්ලා දැන් මේක තේරුම් ගන්න අතීත අරමුණක් විදියට මනසෙන් මනේන්ද්‍රියෙන් ධර්මාලම්බණයක් කියලා විදියට දන්නවා. ඒකත් ස්ථිර දෙයක් නෙවෙයි. ඒකත් අහොත්වා සම්මුතං පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව මෙතන නිරුද්ධ වෙනවා කියලා තමන් නුවණින් සිහින් දකිනවා. එහෙම දකින මොහොතක ඔබ ඉන්නවා නම් පින්නතුනි ඔබට දරුවෙක් සිහිපත් වෙන්න පුළුවන්, අම්මා තාත්තා සිහි වෙන්න පුළුවන්, ඔබේ ශරීරය ගැනම සිහි වෙන්න පුළුවන්. ඒ මොකක් සිහි වුණත් ඒ සිහි කරන මොහොතේ හරියට මේ හේතුඵල ධම දකිමින් අනිත්‍යතාවය දකිමින් ඔබ ඉන්නවා නම් ඔබේ හිත කිසිම බාහිර භෞතික දෙයක හිත බැසගන්නේ නැහැ. කිසිම භෞතික පුද්ගලයෙක් තුළ හිත බැසගන්නේ නැහැ නিত্য සපාත්ම වශයෙන්. එහෙම බැස නොගන්නවා ඒ කියන්නේ තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම මේ ප්‍රඥාව තුළ මිශ්‍ර වෙලා තියෙන්නේ. තමන් ප්‍රඥාවත් එක්කයි ඉන්නේ. එතකොට බාහිර රූපයක් තුළ තමන්ගේ හිත බැසගත්තේ නැහැ කියන්නේ තමන්ට එහෙනම් ලෙඩවීමේ දුක නැහැ. ව්‍යාධි දුක නැහැ, ජරා දුක නැහැ, මරණ දුක නැහැ. ඒ විතරක් නෙවෙයි නැවත භවයකට යන්න තමන්ගේ හිත සූදානමක් නැහැ, භවයක් නැහැ. ඒ සිහි කරන මොහොතක් පාසාම පින්නතුනි මේ ලෝකයේ තමන් ආදරය කරන තමන් කැමති ඔක්කොම ටික තමන්ට අහිමි වුණත් තමන්ගේ ශරීරය ඇතුළුව තමන්ට කිසිම දුකක් ඒ අවස්ථාවේ එන්නේ නැහැ. ඔබ අහලා තියෙනවා බන්දුල මල්ලිකාව ගැන. බන්දුල මල්ලිකාවගේ දරුවන් ටික ඔක්කොමයි තමන්ගේ ස්වාමි පුරුෂයා මිය ගියපු කාරණේ ඇයට අහනකොට ඇය ඉතාම සිහියෙන් නුවණින් ඒ වෙලාවේ හිටියා. ඇය ඒ දුක් ටිකෙන් නිදහස් වුණා. ඒ නිසා පින්නතුනේ ප්‍රඥාව කියන්නේ මේකයි. විද්‍යා උපදතං සෙට්ටා කියලා කියන්නේ මේකයි. මෙන්න මේ සම්මා දිට්ඨියෙන්, විද්‍යාවෙන්, ප්‍රඥාවෙන් දකින මොහොතක් පාසායි අපේ ජීවිතයේ ඉහළට නැගීම කියලා කියන්නේ. ඒ ප්‍රඥාවේ දියුණු වීම තමයි වඩාත්ම ශ්‍රේෂ්ඨ උතුම් දේ බවට පත් වෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ ලබාගත් දුර්ලභ මිනිස් ජීවිතෙන් ඔබ ප්‍රයෝජන ලබන කැමති නම් සාරා සංඝ කල්පලක්ෂ්‍ය ඇස්තිස් මස්ලිය දන් දීලා බුදුරජාණන් වහන්සේ කරපු පරිත්‍යාගයට ඔබ කෘතගුණ සලකන්න කැමති නම් පින්නතුනි මෙන්න කෘතගුණ සලකන විදිය. මෙන්න ඔබේ ජීවිතයට වටිනාකම ලබා දෙන විදිය. ඒ නිසා මේ දැනුම පුළුවන් තරම් තමන්ගේ දේශවන් වලින් අහන්න. ඒ ආහන දැනම පුළුවන් තරම් හිතන්න විවේකී අරගෙන යන එන ගමන්වලදී මේක ජීවිතය ඇත්තටම සිද්ධ වෙන්නේ කියන එක පුළුවන් තරම් හිතන වේලාව වැඩි කරන්න. ඒ සඳහා නිතරම සතිපට්ඨානෙ දිනු කරන්න, සිහිය දිනු කරන්න. තමන්ගේ කය ගැන, වේදනා ගැන, හිත ගැන, සිතිවිලි ගැන, ඒ වගේ හට ගැනීම නිරුද්ධියම ගැන නිතරම දකින්න ඉන්න. ඒ දැකීම තමයි පිරිනතන අපේ ජීවිතේ නියම ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව. දකින්න අවස්ථාව තමයි පිරිනතනේ ඇත්තම තමයි ජීවිතයෙන් දුකෙන් නිදහස් වෙලා උපරිම සතුටෙන් ඉන්න අවස්ථාව. මෙලෙස සිතන අවස්ථාව තමයි ඔබේ ජීවිතයේ වටිනාම මොහොත බවට පත් වෙන්නේ. දැන් සම්මාදිටියේ නැත්නම් විද්‍යාවේ කොටස් දෙකක් තියෙන එකක් තමයි සම්මස්සගත සම්මාදිටිය කියන එක. අපි හොඳ පින්කම් කරවතින් අපට මේ පින්කම ලනසංස ලැබෙනවා. දන් දුන්නොතින් සසරිදී භවෝග සම්පත් ලැබෙනවා. සීල රැකගොතින් තමන්ට සුගතිගාමී සරගගාමී සම්පත්තිය ලැබෙනවා. භාවනා කරවතින් සසරිදී නුවණ ලැබෙනවා. ඒවා සාමාන්‍යයෙන් අපි එදිනදා කරන සාමාන්‍ය කම්මස්සගත සම්මාදිටියට අදාළ දේවල්. අපි මේ සාකච්ඡා කරන්නේ දැනට මේ සාකච්ඡා කරමින් ඉන්නේ ඒ සම්මුති සත්‍යයේ පිහිටලා තියෙන කම්මසගත සම්මාදිටිය නෙවෙයි. ඒ කම්මසගත සම්මාදිටියේ පින්කම් ටික කරන ගමන් ජරා මරණ ආදී දුක් වලින් සදහට නිවෙන. ඉහළටම විඥාව දිනු කරගන්න විදියට බුදුහාමර දේශනා කර පන ශාසනාවයි අපි මේ දැන් ශ්‍රවණය කරමින් ඉන්නේ. ඉතින් අන්නේ ශ්‍රවණය කරන ධහම දේශවන වලින් අහන්නට ඕන, චින්තාවේ ප්‍රඥාවෙන් නොනින් මෙහෙ කරන්නට ඕන. භාවනාවේ ප්‍රඥා විදිහට වඩන්නටත් ඕන අපි. අන්න ඒකෙදි පින්නතුනේ අපි මේ සඳහන් කළේ ඇසින් රූපයක් පේනකොට මොකද වෙන්නේ? කනෙන් ශබ්දයක් අහනකොට මොකද වෙන්නේ? මේ හැම ඉන්ද්‍රියකම පින්නතුනේ විශේෂයෙන් ඇස, කන, නාසය, දිව, කය කියන මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් පංච ආයතනයන්ගෙන් ගන්න අරමුණ. මුල් අරමුණ අපට එන්නේ වර්ණ මාත්‍රයක්, ශබ්ද මාත්‍රයක්, රස මාත්‍රයක් විතරට විදියට විතරයි. ඒ දේ අපි හඳුනා ගන්නකොට ඒක සම්පූර්ණ මනින්ද්‍රයට ගිහිල්ලා ධර්ම ලම්බනයක් විදියට තමයි අතීත අරමුණක් සීගිනින් වශයෙන් තමයි ඒක හඳුනාගන්නේ. අතීත දෙයක් විතරක් නෙවෙයි පිනතෙන් දැන් මම මේ කියන හඬ ඔබට තේරෙනකොට ඔබ තේරුම් ගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි. ඔබ තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන්. ඒක පියවර ගානක් පසු කරලා ගිහිල්ලා තන මෙන්න මේ මොහොත අපි දකිනවා පින්නතුනේ මේ සිද්දවන්නේ ස්කන්ධ පංචකයේ සමුදය වෙයි නේද කියලා සම්පූර්ණ මේ ආවෝදය මත අපේ හිත පිහිටනවා. ඔබට අතීත සිදුවිල්ලක් සිහි වෙන්නත් පුළුවන්. ගෙදර අම්ම හෝ ගෙදර තිමිච්ච තැන ඒ අරමුණක් සේවනක් සමන් දන්නවා. දැන් මේ අතීත අරමුණක් දැන් මේ වර්තමානයයි හටගෙන හේතුඵල ධම්ම මත අර සූවිසි ප්‍රත්‍යවල සම්බන්ධය මත නැවත ඒක අලුත් දෙයක් විදිහට හටගෙනයි දැන් මේ මොහොතේ අත්දැකීම ලැබුණේ කියලා ඒක අනිත්‍යතාවයත් අපි දකිනවා. මෙන්න මේ දැකීමේ අවබෝධය වැඩි කිරීම තමයි විද්‍යාවේ ඉපදීම කියලා කියන්නේ. ඉතින් අර දෙවියා බීජං උප්පතං සෙට්ටං බීජේහි ඉහළට යෑම උතුම් කියලා සඳහන් කරාට ඒ බීජය ඒ පැලේ උඩට යනකොට ඇතැමිට ඒ දෙක මොහොගේ අවිද්‍යාවත් ඉහළට යනවනේ. තෘෂ්ණා දෘෂ්ටිමානත් යනවා ඒ මනුස්සයගේ. නමුත් බුදුහාඳුර මේ කියන්නේ අනිත් පැත්ත. මේ විද්‍යාව උඩට පහළ වෙනකොට ප්‍රඥාව දිනු වෙනකොට ඔහුගේ තියෙන අතෘස්නා දෘෂ්ටිමාන අනිත් පැත්තෙන් අවිද්‍යා නිපදතං වර අවිද්‍යාවෙහි වැටීම දුරවීම අඩුවීම වැයවීම පහළට වැටීම ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ පින්නතනි? ඔව් අපිට තේරෙන විදිහට කිව්වොත් පින්නතනි අවිද්‍යාව කියන්නේ අපි හැට රූපයන් දකිනකොට අපි හිතන්නේ අපිට හිතෙන්නේ මේ දැන් පේන රූපේ එහෙමම සමන්ට ඒ විදිහටම ලැබෙනවා කියලා හිතෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපට ඇසට රූපයක් දකිනකොට අපි කලින් දැකපු දෙයක් නම් අපට හිතෙන්නේ මේ කලින් දැකපු කෙනා මේ ඒ විදිහටම නැවත දකින්නේ කියලායි අපට හිතෙන්නේ. හිතට සිතුවිල්ලක් හිතනකොට හිතට දැන් අපි කියමු දැන් ඔබට ලංකාවෙන් ටෙලිෆෝන් කෝල් එකක් ආවා. මොකක්ද වෙන්නේ? ඔබ ලංකාවේ ඉන්න එකෙන් ඔබ ඉතාම ආදරය කරන කෙනාම මිය ගියා කියන පණිවිඩය තමයි එන්නේ. ආපු ගමන් ඔබට මහා දුකක්. ඒ දුක ඇති වෙන වෙලාවේ ඔබේ හිතේ ස්වභාවය මොකද්ද? ඔබ ඉන්නේ ඒ තැනැත්තා අතීතයේ ඔබට කරපු බත් දෙක කතා බහ කරපු ඔබට උදව් කරපු ඒ සිද්ධියක් මතක් කරමින් තමයි අඬන්නේ දැන්. අනේ මට මෙච්චර උදව් කරපු අපේ අයියනේ මැරුණේ කියලා වැටෙනවා එහෙම. පින්නතුනේ අර අතීත නිරුද්ධ වෙච්ච සිද්ධිය සිහි කරලා ඒක එහෙමම තියෙන දෙයක් විදියට දැක්කොත් අපට අඬන්න කියලා එයා මාන්සි ගන්න ඕනේ ඉබේම හඳුර වෙනවා. පින්නතුනේ දැන් ඒ සිහි කරන මොහොතේ යම් කිසි වෙලාවක අපට දුකක් එනවා නම් ඒ දුකක් එන වෙලාවේ හිතේ ස්වභාවය මොකද්ද? අතීතයේ නිරුද්ධ වෙච්ච අත්දැකීමක් තියෙනවා කියලා ඒක ඒ විදිහටම මෙනෙහි කිරීම. ඔබට කවුරු හරි බැනපු කෙනෙක් ගැන සිහි කරනකොට ඔබේ හිතේ කනගාටුවක් දුකක් තරහක් එනෙයි. ඒ බැනපු සිද්ධිය එහෙමම තාම බනිනවා කියලා ඔබට හිතෙනවා. නමුත් දැන් ඒ අතීත සිද්ධිය නිරුද්ධ වෙලා දැන් අපේ මනස දැන් මේ මතක් කිරීමයි වෙන්නේ. එතකොට සාමාන්‍ය අපේ ලක්ෂණය තමයි අපේ ඇස් කන් ආසාදී අරමුණු වලට යමක් එනකොට අපිට හිතෙන්නේ ඒ අත්දැකීම බාහිර තියෙන අත්දැකීම බාහිර තියෙන විදියට මේ මට ලැබෙන්නේ කියලා තමන් හිතන්නේ. බාහිර ලෝකයේ පින්නතුනේ සතර මහා භූත රූප වල එකතු වීමක් තියෙනවා. එකතු වීමක් තිබ්බට ඇත්තටම ඒ දේ සජීවී වෙන්නේ මේ පැත්තේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන තමන්ගේ හිත ආශ්‍රිතව තියෙන තෘෂ්ණා, අවිද්‍යා, කර්ම, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී හේතු ටිකක් තමන්ගේ අභ්‍යන්තරයේ තියෙනවා. අන්නේ හේතු ටිකට අනුරූපව තමයි මේ ලෝකය දැන් තමන්ට නිර්මාණය වෙන්නේ. දැන් අපි නිතර භාවිත කරන උදාහරණයක් මේ බිත්තිය ගත්තොතින් දැන් අපිට මේක අපේ මේ පැත්තේ ආයතන වලට අනුව මේක අපිට බිත්තියක් විදියට පේන්නේ. අපිට මෙතන මේ බිත්තියෙන් එහාට අපිට යන්න බෑ. බිත්තියෙන් එහාට යන්නේ අපි හැප්පෙනවා. නමුත් සමහර සත්‍යයන් මේ ලෝකේ ඉන්න සමහර ප්‍රේතයන් භූතයන් ගැන බහලා ඇති. ඒ සත්‍යයන් මේ බිත්තියෙන් එහා පැත්තේ පේනවා. බිත්තිය පසාර කරගෙන උට යන්නත් පුළුවන්. ඔහුගේ ආයතන වලට අනුව ඔහුට මේක වෙනස්. මේ ඉදිරිපස තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බලනකොට ඔබේ හිතට සතුට ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ ඔබේ ආයතන වලට සාපේක්ෂව ඔබට දැනෙන දේ. ඇතැම් වෙලාවෙ වෙනත් ආගමික කෙනෙක්, අන්‍ය ආගමික දැඩි මතධාරී කෙනෙක් ආවොතින් එයාට ඔබට ලැබෙන සතුටම ලැබෙනවද? ඔබට ලැබෙන ඒ මානසික සුවය ඔහුට ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැත්තේ මේ පිළිමෙන් දෙයක් ආපු නිසා නෙවෙයි. ඒ ඔහුගේ අභ්‍යන්තර ආයතන සකස් වෙච්ච ආකාරය අනුව. මෙන්න මේ විදිහට පින්නතුනි අපේ කිසියම් ආයතනයකින් රූප ශබ්ද ආදී කිසියම් අරමුණක් ලැබීමේදී අපට සිද්ධවන්නේ අපේ මේ අභ්‍යන්තරව තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට අපි මේ බාහිර ලෝකේ නිර්මාණය කරගන්නවා. බාහිර පුද්ගලයෙක් පේනකොට මේ මගේ තාත්තා, මේ මගේ අයියා, මේ මගේ පුතා කියලා බාහිර ලෝකයට අපි නම් මේ පැත්තේ නිර්මාණය කළ දෙනවා. ඒ නිර්මාණය කළ දුන්නට බාහිර ලෝකයේ ඇත්තට මෙහෙම දෙයක් නැහැ. බාහිර ලෝකයේ තියෙන සතර මහා භූත රූප වලට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ දේවල් සහ තමන්ගේ යම් කිසි විදියක භෞතික හෝ ශාරීරික සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් තමයි මේ ලෝකෙ ඉන්නේ. තිබ්බට මේ ලෝකය තමන්ගේ අභ්‍යන්තර විසින් තමන් තමයි නිර්මාණය කළගෙන ඉන්නේ. ඇතැම් විට මේ ආත්ම භාවයේ ඔබේ දරුවෙක්, ඔබේ පුතෙක් කියන ඔබ ගෙදර තියාගෙන ඉන්න කෙනෙක්. ඇතැම් විට ඒ දරුවගෙම ගිය ආත්ම භාවයේ අම්මා, ඇතැම් විට ප්‍රේතෙක් වෙන ඇවිල්ලා මේ මගේ පුතා කියලා එයා එපැත්ත අල්ලන්නේ. ඇතැම් විට ඒ කෙනාගෙම ශාරීරිකයේ තියෙන සතුට ටික පනෝවාදීට ඒවලං ආමේ අපේ ගෙදරේ අපේ ගමේ කියලා ඒවලං හිතන් ඉන්නේ. ඒ වගේ මේ කෙනා මැතෙමඩ සිංහෙක් දැක්කොත් ඉතින් ආ මේ හොඳ මට ආහාරයක් කියලා යවලන්නේ. තෙන්නතනි ඒ පුද්ගලයාගේ ආයතනට සාපේක්ෂව ඕන් විසින් නිර්මාණය කරන ලෝකයේ තමයි මේ අත්විඳින්නේ. මෙන්න මේ යථාර්ථය නොදැක ගත්තොත් පින්නතුනේ අවිද්‍යා සහගතව මෝඩකමෙන් මෝහයෙන් මුලා වෙලා ධර්මයේ දන්නේ කෙනා බලන්නේ බාහිර රූපයක් පේනකොටම මේ මගේ අම්මයි මේ ඉන්නේ, මේ මගේ තාත්තා, මේ මගේ පුතා කියලා ඒ විදිහටම බාහිර රූපයට තියලා බාහිර පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීමෙන් තමයි බලන්නේ. එහෙම බැලුවොත් පින්නතුනේ බලන්න පුළුවන් තමන් අපි කවුරුත් දැන් බලන්නේ එහෙම තමයි. එහෙම බැලීමේ තියෙන අවාසිය මොකද්ද පින්නතුනි? එහෙම බැලුවොත් පින්නතුනි එයාගේ ලෙඩ ටිකයි මහලු වීම ටිකයි මරණයයි ඔක්කොම ටිකත් එක්කම තමයි බාරගන්නේ. අනේ මගේ පුතා විතරක් දෙන්න මහලු වෙන එක නම් මට එපා, ලෙඩ වෙන එක නම් එපා, මැරෙන එකත් එපා, මේ ටික නැතුව මට පුතා විතරක් දෙන්න කියලා කිව්වොත් ලැබෙනවද? එහෙම ලැබෙන්නේ නැහැ පින්නතුනි. පුතා කියලා හිතන්න ඕනේ නැහැ පින්නතුනි. මේ වටහවත කියලා හිතුවත්ම මේ මොහොතේ වටහවත තියෙන බාහිරයි කියලා ඒ අවිද්‍යාසහගතව බැලුවොත් ඒ බැලීමත් එක්කම පින්නතුනි සම්පූර්ණයෙන්ම අපේ ජරා මරණ ව්‍යාධි මත හිත පිහිටලා තියෙනවා. මරණාසන්න මොහොතේ හරි පින්නතුනි අපිට ඒ දේ සිහිනුනොතින් ඒ සිහි වෙච්ච දේ හොයාගෙන අපි යන්න සූදානම්. අපේ කර්මයට අනුරූපව නැවත භවයකට යනවා කියන්නේ මරණයෙන් පස්සෙ යන භවයක් නෙවෙයි. මේ මොහොතේම අපි ඒ භවය සකස් කරගනිමින් ඉනවා. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. බුදුහාඳුරෝ මේ නිසයි දේශනා කළේ මලයන් අතුරින් කිලුට දේවල් අතුරින් අවිද්‍යා පරමං මලං කියලා. ත්‍රිවිධ අකුසල මූල අතුරින් ලෝභ, ద్వේෂ, මෝහ නැත්නම් අවිද්‍යා කියන මේ අකුසල මූලයන් අතරින් සියලුම අකුසල වලට මූල හේතු හැටියට දැක්ුවේ මෙන්න මේ අවිද්‍යාව. මේ අවිද්‍යාවෙන් බලන මොහොතක් පාසම් පිනතුනි අපි hinaවල හිටියත් අපි ඇත්තටම සතුටෙන් ඉන්නව නෙවෙයි පිනතුනි. සතුටෙන් ඉන්නව නෙවෙයි. හරියට ඒක අර කුෂ්ඨ රෝගයක් කියන ලාගේදී කුෂ්ඨය කහනකොට පොඩි වේලාවක සැපයක් ලැබෙනා වගේ තමයි අපි අවිද්‍යා සහගතව බලද්දි මේ සැප විඳින ලෝකයේ ස්වභාවය. එතෙන් මෙට අපි මහා පින්කමක් කළා, හරිම හොඳ ලස්සන පින්කමක් කියලා සතුටින් බලනවානේ. මේ පින්කම තුළින් සතුටෙන් ඉඳලා තමන්ට දිවි ලෝක යන්න පුළුවන් එක හරි. නමුත් වෙන තුනේ ඒ බලන මොහොතේ තමන් අවිද්‍යා සහගත නම් බලන්නේ ඒ මොහොතේ අපි ජරා මරණ ආදී දුක් ටික තුරුළු කරගෙනයි ඉන්නේ. මෙන්න මෙවැනි තාත්වයක් මත තමයි බුදුහාඳුර අපට දේශනා කරන්නේ අවිඤ්ඤා නිපදතං වරා කියලා. මෙන්න මේ මෝහයේ මේ අනුවණින් බලන එකේ වැටීම දුර්විමම තමයි උතුම් කියලා දේශනා කරන්නේ. ඒ නිසා ඒ සඳහා පින්නතුනි ඒ අවිද්‍යාව දුරු කරන තමයි මේ පහසු කණ්ඩික ඔක්කොම අද දවසේ අපට මේ ලැබිලා තියෙන්නේ. ඔබට ග්‍රීන් කාඩ් ලැබුණේ citizenship එක ලැබුණේ ඒකටම තමයි, වෙන දෙයකට නෙවෙයි. මේ අවිද්‍යාව දුරු කරන්නත් එක්ක තමයි මේ රජෙන් ඔබට ඒක දුන්නේ. ඔබට රජෙන් දුන්නම නෙවෙයි, යන හිතල දුන්න නෙවෙයි, අප විසින් මාතීතේ කරපු ඒ පුණ්‍ය ප්‍රාර්ථනාවල ප්‍රතිඵල විදියට මේ විවේකී මේ පරිසරයේ මේ නිදහස ලබන්න මේ ටිකටත් වෙන තුනේ අපි අවස්ථාව ලබා ගත්තේ මේ ධර්මයේ හැසිරීලා මේකෙන් ප්‍රයෝජන ගන්න. එනිසා මේ දුර්ලභ අවස්ථාව අපි මගේ හැරගන්න හොඳ නෑ. අපි තාම අමාරුවෙන් ලැබපු දේ ධර්මයේ හැසිරෙන්නත් උපරිම ලෙස අපි යොදන්නට ඕන. හොඳට ඉගෙන ගන්න ඕන. හොඳට කියා කරන්නට ඕන. හොඳම වටිනාම වාහනවල යන්න ඔබ සැදී තියනවනම් ණය නොවි. හොඳම ගෙවල් වල ඉන්න. හොඳම ලස්සන මැදුම් අඳින්න. ඒ දේවල් හොඳටම කරමින් පින්නතුනි ධර්මයේ ඉහළම ප්‍රඥාවෙන් ඉන්න පුළුවන් ඉදිය හොඳ මානසිකත්වයක් හදාගන්න. අපි පිනතුනි සසරම් වාකාත්ම බාල දුක් විඳපු අය මේ ආත්ම භාවය ගත්තත් පිනතුනි අපි කොච්චර දුක් විඳින්නේ නැද්ද නේද? ඉගෙන ගන්න ගිහිලා අවුරුදු ගාන දුක් විඳ අපි රැකී රක්ෂා කරලා අපි දුක් විඳා. ඉතින් ඒ හැමදේම කළා පිනතුනි හැමදාම දුක් විඳින නෙවෙයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි මේ දුකෙන් ටිකෙන් ටික නිදහස් වෙන්නට ඕන. ඒ දුකෙන් නිදහස් වීම කියන එක තීරණය කරන්නේ පිනතුනි ඔබේ තියෙන ධනයවත්, ඔබේ දරුවන්ගේ අධ්‍යාපනයවත්, ඔබේ රූප සම්පත්තියවත්, ඔබේ ගෙදර වාහනේ වටිනාකමවත් නෙවෙයි. ඔබේ ජීවිතයේ සැනසීම සතුට කියනක තීරණය වන්නේ මෙන්න මේ විද්‍යාවේ දිනුව මත, අවිද්‍යාවේ දුරුවීම මතයි. ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සතුට මානසික සැනසීම කියනක තීරණය වන්නේ. තුන්වෙනි කාරණේ විදිහට බුදුහාම දේශනා කරනවා සංඝෝ පවජමානානම්. මේ ලෝකේ පාගමණයෙන් ඇවිදින අතුරින් සංඝ රත්නය උතුම් කියලා දේශනා කරනවා. ඇයි එහෙම දේශනා කරන්න හේතුව? පින්නතුන එකාදකින් ඒ ස්වාමීන් වහන්සේලාගේ සිවුර අරහත් දඩය දැකීම තමන්ගේ ඇසෙන් තමන් ලැබු මහා පුණ්‍ය විපාකයක්. ඒ සිවුර දැස අරහත් දඩය දැස අපි ප්‍රසන්න සිතින් දකින මොහොතක් පාසාම අපේ ඇහැට ඒක ප්‍රසන්න දර්ශනයක්. මේ අපි ලබන්නේ පින්නතුනි අතීත කුසලයක පුණ්‍ය විපාකයක්. ඒ විපාකයේ විඳින ගමන් නැවතත් අපි අනාගතයටත් කුසල චේතනා පහළ කරගන්න අවස්ථාවක් සංග්‍රහණය දැකීම. ඒ ස්වාමීන් වහන්සේලා වෙත අපි දාන ආදී පූජා කිරීම අනුත්තරම් පුණ්‍යකෙත්තන් ලෝකස්සය කියපු ආකාරයට ලෝකයාගේ අනුත්තර පුණ්‍යශේස්ත්‍රයේ වෙතයි ඔබ මහන්සියෙන් හරිහම්බ කරන මේ ධනය පූජා කරන්නේ. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලා වෙතින් ඔබ ධර්ම ශ්‍රවණය කළා, ධම්ම අවබෝධය ලබාගෙන බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා. සංඝ රත්නයේ මොන ගැනීම බුද්ධ ධර්ම රත්නයේ හඳුනා ගැනීමට බුදුහාඳුරන් හඳුනා ගැනීමට මාර්ගය. ඒ නිසා තමයි බුදුහාඳු දේශනා කළේ මේ ලෝකයේ ඇවිදගෙන යන අතුරෙන් දර්ශනයට ප්‍රසන්නම කෙනා තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක්. බලන්න තියෙනුනේ මේ වගේ රටක විහාරස්ථානයක් ඇති කරනම් කී දෙනෙක්ට මේ දහම් මඟ පිළිපදින්න අවස්ථාව ලබා දෙනවද? දැන් තරම් පහසුකම් එකල ಭಾರತයේ තිබුණේ නැහැ. ස්වාමින් වහන්සේලා පාගමනින් වඩිනකොට සමහර කෙනෙක් දන් දීලා පින් දහම් කරගත්තා. සමහර කෙනෙක් දැකලා සතුටු වුණා. සමහර කෙනෙක් බනහලා තමගේ සරගාමී මාර්ගය හඳුනාගත්තා. තවත් සමහර කෙනෙක් කී මනහලා නිවන් මඟට පිවිසියා. එකල ಭಾರತයේ හරහා පින්නතුනේ යුගයෙන් යුගය ඈත ප්‍රදේශවලට ස්වාමීන් වහන්සේලා වැඩම කළා. විශේෂයෙන්ම සිල්ක් රෝඩ් සේදමාවත හරහා එක පැත්තකින් චීන ආදී රටවල් හරහා අප්‍රිකා පැත්තට ගියා. තවත් පැත්තකින් රුසියා පැත්තට විහිදලා ගියා. මේ සේදමාවත දිගේ ස්වාමීන් වහන්සේලා වෙලෙන්දෝ ජල්පිට බඩු කටවාගෙන සතපුන් දහස් ගමනක් ගියේ ගමන ගණනක් ගියේ මේ මග දිගේ මේ ස්වාමීන් වහන්සේලා ගමන් කළා. සමාහටේ කරත්ත වලින්ම ගියා. ඒ කරත්තල ආපුවය බණහල දෙමඩේ ඒ රටවල ගිහිලා ප්‍රතිමාදේ නිර්මාණය කළා. ලෝකේ පුරා දඹදිව සිට ලෝකේ පුරා මේ ධර්ම ව්‍යාප්ත වුණා. ඒ අතර මේ දුහාඳුරන්ගේ කාලේ ලංකාවට ආපු මේ බුදුදහම ලංකාව තුල එදා බුද්ධ වර්ෂ 440 දී ස්ථාපිත වුණා. ඒ ස්ථාපිත වෙච්ච අරිහත් මහරහතන් වහන්සේගෙන් ශ්‍රී ලංකා භූමිය තුල ස්ථාපිත වෙච්ච ස්ථාවර වෙච්ච මේ සද්ධර්මය ලාංකික දෙමෝපියන්ගේ දැඩි පරිශ්‍රමය මත සීවස් ගණන අඛණ්ඩව මේ සම්බුද්ධ ශාසනයත් සම්බුදු දහමත් නොකඩී පරපුරෙන් පරපුරට රැගෙන යන විදිහට ස්ථාපිත කළේ මේ සංඝරත්නයමයි. අපේ ශ්‍රී ලාංකික අතීත අම්මල තාත්තලා ධනෙ පූජා කළා විතරක් නෙවෙයි පිනතුනි ශාසනයට. අපේ රජවරු කුඹුරු ආදිය පූජා කළා. වළංගම්බා රජතුමා ගල් කටාරම් කොටලා ලංකාවේ තිබෙච්ච සියලුම ගල් ගුහා ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න කියලා රාජ නියෝගයක් නිකුත් කළා. ඒක රජතුමා කරපු දෙයක් නෙවෙයි. රජතුමාගේ අතෙන් කරපු දෙයක් නෙවෙයි. රජතුමා රාජ නියෝගයක් නිකුත් කළා. සියලුම ගල් ලෙන්වල ගල් කටාරම් කොටලා සතර දිගින් වඩින ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න කියලා රාජ නියෝගයක් නිකුත් කළා. එහෙම නොකරොත් ඒ ගමට දඩ නියම කරනවා කියලා. රජවරු එහෙම කළා. වැව් තිමිච්චේව වැව් සමහර විහාරස්තන්ද පූජා කළා. ඒ විතරක් නෙවෙයි අපේ අම්මලා තමන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා සාසන පූජා කළා. නිකන් සාමාන්‍ය කෑම ටිකක් දීලා දාන ටිකක් කවලා එහෙම හිතේ විතරක් නෙවෙයි තමන්ට දෙන්න අමාරුම දේ තමන්ගේ දරුවා නේද කියනකොට තමන්ට දරුවෝ කීප දෙනෙක් ඉන්නවනම් මෝඩම දරුවා ඇයි ගණ ගන්නම බැරිම කෙනා නෙවෙයි පන්සලට යවුවේ. ඒ දරුවන්ගෙන් හොඳම දරුවා, පින්වන්තම, ලස්සනම, බුද්ධිමත්ම දරුවත් ශාසනයට කඳුළු ටික හැලමින් දුකයි. නමුත් ඒ ශාසනික හැඟීමෙන්, මේ ශාසනික කාර්යය සඳහා අපේ අතීත අම්මලා තාත්තලා මේ දරුවන් ශාසනයට පූජා කළා. ඒ පූජා කළේ පිනතුනි මේ සංඝෝපවජ මහානානන් කියපු විදිහට මේ මහ මිහිතලේ මත ගමන් කරන අතුරින් ආකාශ දලියක් දරාගෙන මේ ගමන් කරන ස්වාමීන් වහන්සේලාගේ වටිනාකම එදා අපේ අතීත මව්වරු තේරුම් ගන්න තිබුණා. එහෙම පෝෂණය වෙච්ච ධර්මකින් තමයි, එහෙම පෝෂණය වෙච්ච ශාස්ත්‍රණයකින් තමයි බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය ස්ථාපිත වෙලා. එදා බුද්ධ වර්ෂ 440දී ශ්‍රී ලංකාවේදී වළගම්බ රාජ සමය කාලේ මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඪ කළේ ඒ ශ්‍රී සද්ධර්මයයි. එදා ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා මේ ශාසනික කාර්යය එදා නොකළ නම් පින්නතුනි අද ලෝකයේ තේරවාදී බුදුදහමක් කියලා එකක් නැහැ. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 440ක් ගත වෙච්ච තැනදී කරපු ඒ දූරදර්ශී ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵල විදියටයි පින්නතුනි අද ලෝකයේ තේරවාදී මුල් බුදු සමයක් ලෝකේ තියෙන්නේ. එදා පටන් යෝගයෙන් ගිය මේ කාර්ෂා කළා මේ ශාසනික උරුමය රැගෙන ගිය මේ ස්වාමීන් වහන්සේලා. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම ශ්‍රද්ධාවන්ත කෙනෙකුට තමගේ ජීවිතයේ හද උතුරායන ශ්‍රද්ධාව ඇති වෙන දෙයක්. බුරුමේ, තායිලන්තය වගේ රටවල පින්නතුනි. උදෑසනට ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම තමයි ඒ අයගේ දවසේ සුභ ආරමුණ, සුභ මොහොත විදියට සලකන්නේ. බුරුමේ, සියම, කාම්බෝජය, ලාඕසය, තායිලන්ත මේ වගේ රටවල් පින්නතුනි. උදෑසනේ මිනිස්සු අවදි වෙන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට දාන ටිකක් බෙදන්න බලාගෙන. ගෙදරින් ඉක්මන හැම දිනෙකම කුමන හෝ දෙයක් තමන්ගේ බෑග් එකේ තියාගෙන යන්නේ හැම වෙලෙම මුල්ම පින්ඩ පාති වඩින හාමුදුරන් දෙයක් පූජා කරන්න බලාගෙන. ඒකට හේතුව තමයි මේ මිහිතලය මත ඇවිදගෙන යතුරුෙන් ස්වාමීන් වහන්සේලා උතුම් කියන කාරණය අපේ ඒ ශ්‍රද්ධාවන්ත ඇත්තන්ගේ හිත තුල මුල් බැසගෙන තිබුණා. ස්වාමීන් වහන්සේලාත් ඒක පින්නතුනේ ප්‍රායෝගිකවම ලෝකයට ඔප්පු කළ පෙන්ලා තියෙනවා. ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා වගේම අනිත් ආසියානු කරේ හිටිය බොහෝ රටවල ස්වාමීන් වහන්සේලා තමන්ට තිබෙච්ච ධනය, දෙමෝපියන්, ඥාතීන් සියල්ලක්ම දේවල් අත්හැරලා මුළු ජීවිත කාලයක් පින්නතුනේ සාසන වෙනුවෙන් කැප වෙනවා කියන එක සරල දෙයක් නෙවෙයි. ඔබට හිතේ දැම්මේ තැනේ ඉතින් ආදරණීය ඉතින් දානෙත් හම්බ වෙනවනේ, හැමදේම නිකන් හම්බ වෙනවනේ, ඉතින් කාට මහරෙන්න බැරිද කියලා හිතේනේ. පින්නතුනි බලන්න ඔබට දවසක් පන්සලේ ඇවිල්ලා ඔය ඇඳුම් ටිකක් අයින් කරලා, කෙස් ටිකක් අයින් කරලා, නමත් අයින් කරලා දවසක් එක දවසක් ඉන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. ඔබේ දරුවෙකුට බලන්න එක දවසක් මේ කැපවීම කරන්න පුළුවන්ද කියලා. දවසක් ඇතැම්මිට කරන්න පුළුවන් ඒ. හැබැයි ජීවිත කාලයක් මේ වගේ කැපවල ඉන්නවා කියන එක පින්නතුනි ලෙහෙසි පහසු සරල දෙයක් නෙවෙයි. ඉතින් ඒ කැපවීම නිසා තමයි මේ ශාසනය යන්නේ. ඒ කැපවීම නිසා තමයි මේ සද්ධර්මය ලෝකයේ තුළ ව්‍යාප්ත වෙන්නේ. ඒ කැපවීම නිසා තමයි පින්නතුනි බුදුහාමුදුර ලෝකයට හඳුනා ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේත් නිතරම සංඝරත්නයට දෙන දේ ආනිසංශ වැඩි කියලා දේශනා කළේත් මේ නිසාම තමයි. මහා ප්‍රජාපති ගෝතමිය එදා අර සිවුරක් පූජා කරන අවස්ථාවේදී සංඝයේ ගෝතමයේ දේහය කියලා තුන්පාරක් සඳහන් කළේ මේ ස්වාමීන් වහන්සේලාගේ වැදගත්කම අගය කරන්න, සාංගිකව දෙන දේ ආනිසංශ අවධාරණය කරන්නයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ කාරණේ. එතෙදී උන්වහන්සේ පැහැදිලි කාරණයක් දේශනා කරනවා. සංඝේ දෙන්නේ ගෝතමී මමංච දෙන්නම් හොති කියලා. යම් දෙයක් සංඝයාට දෙනවා නම් ඒක මට දුන්නු දෙයක් වෙනවා කියලා දේශනා කළා. යමක් ඔබ සංඝසතුට පූජා කරනවා නම් ඒක සංඝයාට පූජ වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේට පූජා කරපු බුද්ධ පූජාවකුත් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයේ කෙනෙක් වශයෙන් සඳහන් කරන්නේ. ඒ වගේම පිනතුනි ස්වාමීන් වහන්සේලා සිදු කරන ශාසනික විනය කර්මවලදී ඊටාම ප්‍රබල බලයක් ඒ ශාසනික සාමග්‍රියෙන් ශාසනික සම්මුතියෙන් කරන දෙකේ ලොකු බලයක් තියෙනවා. ඒක සරල දෙයක් නෙවෙයි. ඒක සරල උදාහරණයක් මම කියන්නම් පින්නතුන්ට. යම් කෙනෙක් හිත දියුණු කරලා අනාගාමී වුණොත් නැත්නම් රහත් භාවයට පත් වුණොත් ධ්‍යාන අභිඥා ලැබලා ඒ තැනකට පුළුවන් නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න. නිරෝධ සමාපත්තිය කියන්නේ එක දිගට දින හතක් එකම ඉරියව්වෙන් තමන්ගේ මනසක් නිරුද්ධ කරලා ඉන්න පුළුවන්. හුස්ම ගන්නෙත් නැහැ. විඥානයත් නිරුද්ධ කළා. ඒ වගේම කිසිම ශාරීරික ක්‍රියාවක් සිදුවන්නේ නැහැ. හැබැයි ඔහුගේ ආයස තියෙනවා. ඔහුගේ වර්ණයේ ශරීරය තියෙනවා. මිය ගිහපු කෙනෙක් නෙවෙයි. ඔහු නිරෝධ සමාපත්තිය සම්බන්ධන කලින් එතනක් තම බලනවා දින හතක් ආයස තියෙනවද කියලා බලලා තමයි සමාදෙන්නේ. ඒ වගේම නිරෝධ සමාපත්තියේ සමාදින අවස්ථාවේදී ඔහු අදිස්ථාන කරනවා ඔහුගේ සිවුරයි පාත්‍රයේ විතරයි අදිස්ථාන කරන්නේ ළඟ තියෙන බඩු බාණ්ඩ ටිකත් ඔක්කොමද කියලා මුලින් අදිස්ථාන කරනවා. එතකොට මෙන්න මේ දින හත ඇතුළතදී අදිස්ථාන කරපු කිසිම දෙයකට කිසිම දෙයකින් හානියක් කරන්න බෑ. ඒක ධර්මතාවයක්. විදුලියක් හිටුවත් අකුණක් ගහලා අර ඔක්කොම ටික අනිත්‍ය වෙනස් වෙලා ගියත් රාජිස්ථාන කරපුවට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. ඒක ධම්ම නියාමයක්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. සාමාන්‍ය කිසිම කාරණයකදී මේ දින හතර කලින් නැගිටින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේටවත් මේ තැනක නැගිටවන්න බෑ. හැබැයි පින්නතුනි. යම් කිසි වෙලාවක ස්වාමීන් වහන්සේලා රැස් වෙලා සීමා මාලකේදී උපෝසථාගාරයක යම්කිසි කාරණයක් සම්මත කරගෙන අහවල් භික්ෂුන් වහන්සේ එක්කරගෙන එන්න කියලා එක හාමුදුරු කෙනෙක් නියම කරවතින් සම්මත කරවතින් ගිහිලා අර හාමුදුරන් වඩමගෙන එන්නේ කියලා. ගියාට පස්සේ අර නිරෝධ සමාපදිත සමවැදිත කෙනාගේ ඇඟට අත තියෙනකොටම නැගිටිනවෝ. ඒ තරම් බලයක් ශක්තියක් වෙනතුනි මේ සංඝයා එකමුතුව කරන දේවල් වල තියෙනවා. ඒ තරම්ම ප්‍රබල දෙයක් මේ සංඝ රත්නේ උපසම්බදා ස්වාමීන් වහන්සේලා ඒක රාශීව කරන කටයුතු වල ලොකු බලයක් තියෙනවා. හැබැයි අපේ සීලේ අඩුපාඩුවක් නම් අපට අර තරම් බලපෑමක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පනවපු සීල් පද අනුව උපසම්බදාව ආරක්ෂා කරමින් විනයානුකූලව හිටියොත් තමයි මේ ආනිසංස අපට ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. පින්නතුනේ අපිට ලැබිලා තියෙන කාලය අනුව මේ කරුණු ටිකක් විතර අපි සාකච්ඡා කළේ ඇයි මේ ස්වාමීන් වහන්සේලා මේ මිහිමත තලයේ මට වැඩම කිරීම පාගමනින් යන්න ඕන අතරින් උතුම් කියලා දේශනා කළේ ඇයි කියන කාරණයට අපි කරුණු ටිකක් මේ සඳහන් කළේ. ඒ නිසා යම්ස ප්‍රදේශයක ස්වාමීන් වහන්සේනෙක් වඩිනව නම් පින්නතුනි ඒ ප්‍රදේශයටම ලොකු සාන්තිය ලොකු යහපතක් වෙනවා. ධර්මානුකූලව විනයානුකූලව ඒ වගේම තමන්ගේ හිත දියුණු කරමින් ස්වාමීන් වහන්සේ කෙනෙක් යෙදිලා ඉන්නකම් ඒ දහම් ප්‍රතිපදා මත යෙදිලා ඉන්නකම් ඒ තැනැත්තාගෙන් ලෝකෙට යහපතක් වෙනවා. හැබැයි ධර්ම මාර්ගෙන් අයින් වුණොත් ඒ තැනැත්තාට සංඝරත්නය කියලා අපි කියන්නේ නැහැ. සිවුරක් දරාගෙන හිටිට විතරක් සංඝරත්නය කියලා කියන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාප්ති වලට අනුව ධර්ම විනයට අනුකූලව හිටියොත් තමයි නියම සංඝරත්නය බවට පත් වෙන්නේ. ඒ සංඝරත්නය තමයි පින්නතුන් නියම විදියට ලෝකෙට යහපතක් වන්නේ. මෙවැනි සත්‍යයක් මතයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සංඝෝ පවජමානානං කියලා. ඇවිදගෙන යන අතුරින් සංඝරත්නය උතුම් කියලා. හතරවෙනි කාරණය තමයි බුද්ධෝ පවදතං වරෝ. කතා කරන්නවුන් අතරින් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා දේශනා කළා. එදා භාරතීය ජන සමාජයේ කතා කරන්න උන් අතරින් පුතා උතුම් කියලා සඳහන් කරද්දී බුදුහාඳුරු දේශනා කළා කතා කරන්න උන් අතරින් බුදුහාඳුරු උතුම් කියලා. ඇයි එහෙම දේශනා කළේ? උන්වහන්සේ පින්නතුනි අවබෝධ කරගත්තු සත්‍ය ලෝක යථාර්ථයයි උන්වහන්සේගේ හදවතෙන් පැන නැගිලා කරුණාවෙන් මෛත්‍රියෙන් මුසු වෙනා දන්ත දහතුන් වහන්සේගේ පහස ලැබලා මේ ලෝකෙ වෙත නික්මුනේ උන්වහන්සේ අවබෝධ කරගත් ලෝක යථාර්ථය. ඒ දහම තුල පිනතුනේ ඒ බුද්ධ වචනය තුල කිසිදු නිසරු වචනයක් කිස් ප්‍රලාපයක් නැහැ. කිසිදු අසත්‍ය වචනයක් නැහැ. කිසිදු පරුස වචනයක් නැහැ. කිසිදු කේලමක් නැහැ. අනිත්‍ය ભેද කරන දෙයක් නැහැ. ඒ වගේම ඒ වචනය කිසිදු කෙනෙකුට මෙහෙම වෙන්නේ නැහැ කියලා මනුස්සයන්ට විතරක් නෙවෙයි සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණා කියපු විදිහට කිසිදු දෙවියෙකුට මිනිසෙකුට බ්‍රහ්මයට හෝ වෙනත් කිසිදු අමනුෂ්‍යයෙකුට උන් වහන්සේ සඳහන් කරපු කාරණයක් එහෙම නොවේ කියලා කරුණා සහිතව ඔප කරන්න බෑ. සුපරබුදු රජතුමා මරණයට පත් වෙන කලින් දින 4කට කලින් බුදුහාර සඳහන් කළා මහණෙනි සුප්‍රබුද්ධ තව දවස් 7කින් ඔහුගේ සත්මාල ප්‍රාසාදයේ පල්ලෙහාම මාලයේදී ඔහු මරණයට පත් වෙනවා කියලා. සුපරබුදු රජතුමා උත්සාහ කළා බුදුහාඳුන් මේ ප්‍රකාශය බොරු කරන්න. ඔහු තමන්ගේ සත්මාල ප්‍රාසාදයේ ඉහළම මාලයට ගිහිල්ලා තමන්ගේ ඇමතියන් සියලුම දෙනාට දැඩිසේ අවවාද කළා ආරක්ෂාව දාලා කිසිදු හේතුවක් නිසා මේ දින හත ගත වෙනතුරු තමන් පල්ලෙහාට එම වළක්වන්න කියලා නියෝග පනවලා උඩු මහලේ හිටියා. දින හතක් හිටිය පින්තුනි හත් වෙනි දවසේදී රජතුමාගේ මාලිගාවේ අත අකුලක් වුණා. වෙන කිසිම කෙනෙකුට මේ අසම පාලනය කරන්න බැරි වුණා. අන්තිමට අර ඇමතුරු බලයෙන්ම රජතුමා පල්ලෙහාට කල්ලුවා. ඇදගෙන ආවා. අන්තිමට පල්ලෙහා මාලයේදී හත් වෙනි දවසේදී මිය ගියා. පින්තුනි මේක කාරණයක් විතරයි. මේ වගේ සිද්ධීන් රාශියක් වෙන බුදුහාමරගේ වචනය එහෙම නොවේ කියලා ඔප්පු කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කළා. නමුත් එහෙම කරන්න බැරි වුණා. උන්වහන්සේගේ ධර්මය තුළ උන්වහන්සේ යමක් දුකයි කියලා දේශනා කළා නම් ස්කන්ධාසාදී ඉන්ද්‍රියන්ගේ ඉපදීම ස්කන්ධ සමුදයේ ඉපදීම අවිද්‍යා සහගතව ඉපදීම දුකයි කියලා යමක් දේශනා කළා නම් බුදුහාඳුරෝ එදා වසර 2600ක කලින් භාරතීය ජන සමාජයේ යමක් දුකයි කියලා දේශනා කරා නම් අද මේ 21 වෙනි සියවසේ මේ බටහිර මේ තාක්ෂණයේ දියුණු වෙච්ච සමාජයට ඒ දුකම තමයි. මහල වීම දුකයි කියලා කිව්වනම් ඒ දුක එදා තාක්ෂණයේ අඩු කාලේ දුක අද නොයෙක් රූපලාවන්‍ය තියෙන කාලේ මහල වීම දුකම තමයි. ඒක වෙනසක් නැහැ. ඒ නිසා කියනවානේ බුදුහාඳුරංග වචනය සත්‍යයෙන් මොසු වෙලා කරුණාවෙන් ප්‍රඥාවෙන් මුසු වෙච්ච මේ සන්දර්මේ හැම දහම් පදයකින්ම ලෝකයාට නිවී සැනසීමේ මාර්ගය කියලා දුන්නේ. දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා දුන්නේ. ඒ ධර්මය අහපු පමණට අපේ හිතේ තියෙන රාග දේශ මොහ දුර වෙලා අපේ හිතේ තියෙන දුක් පීඩා දුර වෙනවා. ඒ දුර වෙච්ච ප්‍රමාණයට පිනතුන අපේ මානසික සුවේ දින වෙනවා. අපේ තියෙන කායික ලෙඩ දුක් ආදියෙන් අපට නිදහස් වෙන්නත් මේ මානසික සුවේම හේතු වෙනවා. අපි මහලු වෙනකොට අනේ මගේ ශරීරය මහලු වෙනවා කියලා අපි දැන් දුක් වෙනවා. දුක් වෙන්නේ මේ භෞතික ශරීරය තුළ අපේ හිත බැසගෙන තියෙන නිසා. අපි දැන් මෙතන කෙනෙක්ගේ ළඟ කෙනෙක්ගේ මරණයකදී අනේ මගේ පුතා මගේ අම්මා තාත්තා මැරුණා කියලා බඩගෙන අඬනවා. යඬන්නේ පිනතුනි ඒ රූපය තුළ අපි අවිද්‍යාවෙන් සත්‍ය සම්මුතිය තුළ බැසගෙන ඉන්න නිසා. හරියට නුවණින් දැක්වතින් බාහිර රූපේ වෙනස් වෙනකොට ඔහු බලන්නේ තමන්ගේ අභ්‍යන්තරය බලන්නේ. කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ රූපයේ දෙස බලනකොට කණ්ණාඩිය බලන නුවණති කෙනා දකිනවා රූපය තියෙන්නේ මේ පැත්තේ කියලා. තමන්ට පුවර ටිකක් දාන්න ඕන නම් අපි කවදාවත් කණ්ණාඩිය පැත්තට පුවර විසි කරන්නේ නැහැ නේ. පුවර දාන්නේ මේ පැත්තට. කොණ්ඩේ පීරන්න ඕන නම් කණ්ණාඩිය පැත්තට පනවදික් කරන්නේ අපි කවදාවත් නේ. මේ පැත්තේ කොණ්ඩේ පීරන්නේ. අන්න ඒ වගේ පින්නතුනි බාහිර රූපයේ තුරින් දුක් සපා දිනව නම් නුවණැති කෙනා බාහිර රූපෙත් නෙවෙයි ඇඟිල්ල දික් කරන්නේ. ඒ දුක හෝ සප මේ පැත්ත නේද තමන් විසින්ම නිර්මාණය කරගත්තේ කියලා තමන් අභ්‍යන්තරේ පැත්තට හැරෙනවා. මෙන්න මෙවැනි සදහම්මගත් තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ හැම වචනයක් තුලින්ම අපට දේශනා කළේ. මේ සද්ධර්මයේ ලබන්න පින තුන නිකන් සරල දෙයක් නෙවෙයි. මේ සඳහා සතර මහා පුණ්‍ය ආනිසංසයක් තියෙනට ඕන. වර්තමාන මොහොතේ තමන්ට විවේකයේ කාලය නිදහස කියන එක තියෙනට ඕන. ඒ වගේම මේ මොහොතේ තමන්ගේ බුද්ධිය නුවණ අවධානය කියන මේ කාරණා ටිකක් තමන්ගේ අභ්‍යන්තරයේ තියෙනට ඕන. එහෙම තිබුණොත් තමයි මේ ධර්මයෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන මොහොතක් පිනතුනේ අපේ නිවී සැනසුණු මොහොතක් බවට පත් වෙනවා. හරියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් අපි ශ්‍රවණය කරන්නේ පින්නතුනි. ඒ හැම දහම් පදයකින්ම පින්නතුනි අපේ හිතේ නිවීම සැනසීම ඇති වෙනවා. බලන්න පින්නතුනි සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපිට කිසිම දෙයක් ගැන දැඩි ඇලීමක්වත් රාගයක්වත් නැහැනේ. අපේ හිතේ කිසිදු කෙනෙක් කෙරෙහි අමනාපයක්වත්. දැන් මේ ධර්ම කරුණු විස්තර කරනකොට ඇතමිට ඔබට ලොකුම හානියක් අනතුරක් කරපු කෙනෙක් මතක් වෙන පුළුවන්. මතක් වුණත් පින්නතුනි ඔබ හරියට මේ නෝන තුල නම් ඉන්නේ. ඔබට ඒ මොහොතේ හරියේ දුකට එක නිදහස් වෙන පුළුවන්. එවැනි වූ සාන්දෘෂ්ටික දහමක්, මෙරදීම විපාක ලැබෙන දහමක්, ආනිසංස ලැබෙන දහමක් අපි මේ ශ්‍රවණය කරන්නේ. අකාලික වූ දහමක් පින්නතුනි වෙන දානමය පින්කමක් කළොතින් ඒකේ ආනිසංස ලැබෙන කාලයක් යනවා. ඔබ සිල්වත් වුණොතින් ඒකේ ආනිසංස ලැබෙන කාලයක් යනවා. නමුත් පින්නතුනි මේ අවිද්‍යාව දුරු වෙන විදියටත් විද්‍යාව උපදින විදියටත් අපි සද්ධර්ම ශ්‍රවණය කරනවා නම් සමථ දර්ශනා භාවනා කරනවා නම් ඒ කරන මොහොතේම පින්නතුනි ධර්මයේ සාන්දෘෂ්ටිකයි ධර්මයේ අකාරිකයි. ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාරික බව ඔබට සියසෙන් මේ මොහොතේ දැක ගන්න අවශ්‍ය නම් ඔබ කැමතිනම් ඒ සද්ධර්මයේ ඒ විදියටම ශ්‍රවණය කරන්න, ඒ සද්ධර්මයේ ඒ විදියටම මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරන්න කියලා පින්නතුනි අපට අමුතු කාලයක් නැහැ. අපි ගන්න හුස්ම රැල්ලට සිහියත් එක්ක ඒ ධර්ම එකතු කිරීම විතරයි අපිට තියෙන්නේ. එතකොට හුස්ම ගන්න හැම මොහොතකම Taman ධර්මයත් එක්කයි ඉන්නේ. මේ ශරීරය ධර්ම චෛත්‍යයක් බවට පත් වෙනවා. හැමතැනම Taman ධර්මයේ ආලෝකය දල්වාගෙන යන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අද අප මේ සාකච්ඡා කළේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඉහළට නැගෙන දේවල් අතරින් ඉහළම දේ තමයි විද්‍යාව, නැත්නම් ප්‍රඥාව, නැත්නම් සම්මාදිට්ඨිය. පහයට වැටෙන දේවල් අතරින් උතුම්ම දේ තමයි අවිද්‍යාව, මෝහය, නැත්නම් මිත්‍යා දෘෂ්ටිය. ඇවිදගෙන යන අතරින් උතුම්ම කෙනා තමයි සංඝරත්නය. කතා කරන උන් අතරින් බුදුහාමුදුරුවෝ තමයි උතුම්ම කෙනා කියලා දේශනා කළා. තින දුන්න ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. යටු තියෙන තැන. අවිද්‍යාවෙන් තොරව දැකීමෙන් තමයි කියලා මේ නිවන දකින්න පුළුවන් කිව්වත් හරි. ඇත්තෙම දැන් විද්‍යාසාගතව බැලීමම තමයි ඒව දුරු කරන මාවත. ඇත්තෙම මුලින්ම සුතමේ පඤ්ඤා විදිහට අපි මේක අහලා දැනගන්න ඕන. අහලා දැනගන දේ චින්තාමේ පඤ්ඤාවෙන් සිහි කරනකොට, භාවනාවේ පඤ්ඤා විදිහට සමති දර්ශනා වශයෙන් වදනකොට තමන්ට රූපේ හට ගැනීම පේනවා. මේ මොහොතේ ඇසේ හට ගැනීම තුළින් ඒ රූපේ හට ගැනීම තමන්ට පේනවා. ඒ වෙලෙම නිරුද්ධ වෙන ආකාරයත් අර ප්‍රඥාව තියෙන නිසා තමන්ට පේනවා. එතකොට ඒකේ ආස්වාදයක් තියෙනවා නම්, ඒකේ සැපයක් ලැබෙනවා නම් ඒකත් දන්නවා. මේ ආස්විතව සැපයකුත් ලැබෙනවා කියලා දන්නවා. ඒ සැපේ දිගෙන් දිගටම පාත්වා ගන්න බැරි නිසා ඒක දුකට පත් වෙන බව තාදීනවත් දන්නවා. ඒක දැකලා යා නිස්සරණයත් එහෙමම පත් වෙනවා. ඒක මේ පැත්තේ ආලෝකයේ දල්වනකොට මේ පැත්තේ ප්‍රඥාව නැමැති ආලෝකයේ දල්වනවත් එක්කම අර පහ ක්‍රියාත්මක වෙනවා. අපිට තියෙන්නේ මේ පැත්තේ ප්‍රඥා ලෝකයේ දැල්වීම විතරයි. මේ පැත්තේ ප්‍රඥා ලෝකයේ දල්වමින් හැකිතාක් දුරට රූප ආදී ස්කන්ධ පංචකය, ඇස ආදී ආයතන, චක්කු විඥාන ආදී ධාතු, නාම රූප විඥාන ආදී මේ කරුණු හැකිතාක් දුරට අධ්‍යයනය කරමින් ඒව පිළිබඳව ටිකෙන් ටික දැනුම දිනු කරගන්න. ඒ දැනුම දිනු කරගන්නවත් එක්කම හැම මොහොතේම අපේ ලෝකය, අපේ ආධ්‍යාත්මික ලෝකය කියන්නේ කොයි ස්කන්ධ පංචකයේ විදිහට කියන්න පුළුවන්, නැත්නම් නාම රූප විදිහට කියන්න පුළුවන්, නැත්නම් ආයතන ධාතු මේ ආදී වශයෙන් කොහොම කිව්වත් හැම මොහොතකම හටගන්නේ මේ ස්කන්ධ පංචකය. ඒක පෙර නොතිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒක යම්කිසි ආස්වාදයක් තියෙනවා. හොඳ සතුට ලැබෙන පැත්තකුත් තියෙනවා. නමුත් ඒක දිගට තියෙන්නේ, ඒක ඉක්මනින් වෙනස් වෙනකොට දුකටපත් වෙනවා. ඒ වගේම ඒ නිසාමයි අපි ඒකෙන් නිස්සරණයටපත් වෙනටත් ඕනේ කියන අවබෝධයට හෝපත් වෙනවා. ඒ නිසා තමයි නතේ කාමා යಾನ චිත්‍රානි ලෝකේ කියපු විදියට ලෝකේ ලක්ෂණ දේවල් කාමයන් නෙවෙයි කියලා බුදුහාමුදුරේ දේශනා කළා. ලෝකේ ලක්ෂණ දේවල් බුදුදහමෙන් අයින් කළා නෑ. ඇයි? කාමයේ කියන්නේ ඒව නෙවෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුද්ගලයාගේ මනසේ ඇතිවන සංකල්පවලයි කෙලස් තියෙන්නේ. මේක දැක්ක නැති නිසා තමයි ලෝකයේ මිනිස්සු බාහිර රූප ප්‍රතික්ෂේප කරමින් ගියේ. රූප දකිනකොට ඇස් දෙක වහගත්තේ සමහර අය ඒකයි. බාහිර බඩු භාණ්ඩ ආදී අයින් කරේ ඒකයි. බුදුදහමෙන් එහෙම කරන්නේ නැහැ. බුදුදහමෙන් කරන්නේ මේ අභ්‍යන්තර වෙනසයි. ඒක කරන්නේ ප්‍රඥාව යුක්තව. ඒ නිසා ලක්ෂණ දේ ලක්ෂණ විදියට බුදුහාමර දකිනවා. ඒ වගේ මේකේ ආදීනවත් දකිනවා. ඒ වගේ මේකේ මිදීමත් බුදුහාමර දකිනවා. එනිසා ප්‍රඥාව දිනු කරගත්තු ප්‍රමාණයට තමන් හරියට සුතමේ ඥානය අහලා තියෙනවා නම් ඒ හැම මොහොතකම තමන් මෙන්න මේ ස්කන්ධ පංචකය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහක් මේ පහ භෞතික ලෝකේ අපට වෙන් කරන්න බෑ. මේක බුද්ධිය නෙවෙයි නුවණින් තේරුම් ගන්න ඕන. ඇසෙන් රූපයක් දැක්කා කියන්නේ කනෙන් ශබ්දයක් ඇහුවා කියන්නේ කුමන හෝ ආයතනයකින් තමන්ට අත්දැකීමක් ලැබුණා කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයේ මේ මොහොතේ හට ගැනීම. එතකොට හිතන්න එපා මම මේ පැත්තේ ඉන්නේ ස්කන්ධ පංචකයේ මේ පැත්තේ තියෙන කියලා හිතන්න එපා. මේ හිතන මොහොත හිතීමම තමයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. ඒෙන් බැහැර දෙයක් නෙවෙයි. සංස්කාරත් ඒකේ තියෙන සංස්කාර හැදීම් සහිතව තියෙන ස්කන්ධ පංචකයේ මේ. හැබැයි අවිද්‍යාසහගතව බැලුවත් තමයි සංස්කාර හටගන්නේ. විද්‍යාසහගතව කෙනෙක් බැලුවත් ඒ විද්‍යාසහගතව බලන මොහොතේ අලුතෙන් භවයකට යන්න ਉਹ සංස්කාර සකස් කරන්නේ නැහැ. හැබැයි ਉਹ නිවන සඳහා ආදාර ප්‍රයෝගාවේ සංස්කාර කියන එක රැස් කරගන්නවා. ඒ ප්‍රයෝගාවේ සංස්කාර කියන එක රැස් කර ගැනීමක් නෙවෙයි, ඒක ස්කිල් එකක්. ඒක කුසලතාවයක්. ඒක හැකියාවක්. ඒක හිතට බරක් නෙවෙයි. ඒක සසරට බරක් නෙවෙයි. ඒක කෙලෙස් දුරු කරන්නම තියෙන අවබෝධයක්. ඒ අවබෝධයට ප්‍රයෝගාවේ සංඛාර කියලා කියනවා. සංඛාර කියන වචනේ බොහොම පුළුල් වචනයක්. ඒක සරල වචනයක් නෙවෙයි, ආවට ගියාට පාවිච්චි කරන්න පුළුවන් වචනයක් නෙවෙයි සංඛාර කියන එක. අවිද්‍යා පත්‍ය සංඛාර කියලා තියෙන එක. විද්‍යා පත්‍ය සංඛාරය නෙවෙයිත් තියෙනවා. දස සංඥාවලින් දැක්වෙන ගිරමාන සූත්‍රයේ අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා. දෙවියන්ගේ තහතන් වහන්සේ කෙනෙක් දැක්කත්තුන් රූපය දකින්කොට එතනදී අවිද්‍යා සංකාර කියලා ඉන්නේ. සංකාර පත්‍ය සංකාර පත්‍ය වේදනා, වේදනා පත්‍ය නාම. විතර නාම රූපේ ඉන්නේ නැහැ. නාම ඇත්තෙම රහතන් වහන්සේ මේ සම්පූර්ණයෙන්ම පරිසම්පාදයෙන් නික්මිලා ඉන්නේ එක කාරණයකටවත් එන්නේ නැහැ. රහතන් වහන්සේගේ අත්දැකීම අවිජ්ජා පත්‍ය සංඛාරා වලින් විස්තර කරන්න බෑ. රහතන් වහන්සේ කියන එක උන්වහන්සේගේ අවබෝධයක්. අපි රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් පැනවුවට රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අවබෝධයට අපි කියන නමක් ඇත්තෙම. රහත් උනා කියලා උන්වහන්සේගේ ශරීරය නෙවෙයි රහත් වෙන්නේ. ශරීරය රහත් වෙනවා නම් එහෙනම් ශරීරයෙන් සතුටිකත් එකම රහත් වෙනවා නනේ. එහෙම නෑනේ. රහතන වහන්සේ කියන උන්වහන්සේගේ අවබෝධයට, ඒ අවබෝධය කියන්නේ සම්පූර්ණයෙන්ම මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ජරා මරණ ආදීන් අවසන් වෙන මේ සම්පූර්ණම සර්කල් එකෙන්ම නිදහස් වෙච්ච කෙනෙකුට තමයි රහතන වහන්සේ කියලා කියන්නේ. ඒ රහතන වහන්සේ අස්කන්න ආසාදී ඉන්ද්‍රිය ඇසුරු කොට, හැබැයි ඒ ස්කන්ධ මත නෙවෙයි, ඒ ආයතන මත නෙවෙයි, මනේන්ද්‍රිය ආශ්‍රිතව යම්කිසි විදියක වේදනා සංඥා උන්වහන්සේට දැනෙනවා. නමුත් ඒ වේදනාවෙන් පස්සේ උන්වහන්සේ තණ්හා උපාදාන කරා ඒ පැත්තට යන්නේ නැහැ. මොකද ඒ විද්‍යාසහගතව බලන අවබෝධයක් තමයි උන්වහන්සේට තියෙන්නේ. විද්‍යාසහගතව ඇතිවන ස්කන්ධය උන්වහන්සේට හටගන්නේ ඒ ඇතිවන සංඥා, චේතනා, ප්‍රඥා චෛතසිකට සම්බන්ධයි. ඒ චෛතසික තුරදී නැවත සසර භවයකට යන සංස්කාර රැස් කිරීමක් නෙවෙයි කරන්නේ. මේ ලෝක යථාර්ථයම දන්නා ප්‍රඥා චෛතසිකයයි ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වන්නේ. ඒ අවබෝධය තුළ අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ඒ පටිච්චසමුපාද සර්කල් එකෙන් සම්පූර්ණ මුණවහන්සේ නිදහස් වෙලා ඉන්නේ. අපි සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කෙනෙක් කියලා පුද්ගලයෙක් පැනෙවුවට රහතන් වහන්සේ දානය වළඳනවා කියලා අපි දැක්කට මුණවහන්සේ සම්පූර්ණයෙන්ම රූපස්කන්ධයෙන් නිදහස් වෙලා ඉන්නේ. ඒක ඇත්තෙම වෙනම කතා කරන්න දිග පැත්තක්. නමුත් අද අපි මේ අපට අවබෝධ කරගන්න පුළුවන් අපි මේ සාකච්ඡා කරන දේ පින්නතුනේ අපට යම්කිසි කරුණක් ගැඹුරින් සාකච්ඡා කරන්නත් පුළුවන් අවබෝධය සඳහා. නමුත් වඩාම වටින්නේ අපි කතා කරන දේ අපට එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනනේ. ඒක තමයි වටින්නේ. ඒ වගේ මේ ප්‍රායෝගිකව කරන දේෙන් අපේ මානසික දුක් පීඩා වලින් අපිව නිදහස් වෙන්නත් ඕන. එතකොට අපි මේ නිතරම දැන් මම නිතරම උත්සාහ කරන්නේ අපි කතා කරන දේ අනුපිළිවෙලට පියවරෙන් පියවර කතා කිරීමත් ඒ කතා කරන මොහොත තුළම ඔබේ හිත දිනවන විදිහට ඔබේ අවධානය තියාගන්නත් ඒ බණ අහන මොහොතම ප්‍රඥාව දිනවන අවස්ථාවකට පත් කිරීමත් සඳහායි අප නිතරම උත්සාහ කරන්නේ. ඒ වගේ මේ කියන කරුණක් හැම දෙයක්ම තමන්ට නැවත ගිහිලා සිහිපත් කරලා තමන්ට එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව සිද්ධ කළා තමන්ටම අත්දකින්න පුළුවන් දෙයක් තමයි අපි කතා කළ යුත්තේ. ඒක තමයි වටින්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ වරක දේශනා කරනවා මගේ ළඟ ආචාර්ය මුට්ටි නැහැ, ගුරු මුෂ්ටි නැහැ කියලා. හැබැයි එහෙම දේශනා කරනම බුදුහාමුදුරුවෝ තවත් වෙනක කියනවා අර සින්සපාවනේ යද්දී ඇක්ටේරිය වනයක් මැද යද්දී බුදුහාමුදුරුවෝ මොකද දේශනා කළේ? අර කොළ ටිකක් අරගෙන මේ කොළ ටික අතර ගත්ත කොළ පිඬ වගේ මම ටිකයි ලෝකෙට දේශනා කළේ මං දේශනා නොකරපු දේවල් මේ කැලේ වැටිලා තියෙන කොළ ටික වගේ කියලා. ඒ කියන්නේ උන්වහන්සේ දුකෙන් නිදහස් වීමට අවශ්‍ය කරුණු ටිකයි දේශනා කළේ. එනිසා අපි නිතරම අවබෝධ ලැබීම සඳහා අපි යම් යම් දේවල් ඉගෙන ගන්නවා. නමුත් අපි නිතරම උත්සාහ කරන්න ඕන තමන් ඉගෙන ගන්න දෙයින්, තමන් සාකච්ඡා කරන දෙයින් තමන්ට මේ පේන දුකෙන් තමන් නිදහස් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ නොපෙනෙන නිවනකට යන්නට නෙවෙයි. බුදුහාමර ධර්ම දේශනා කරන්නේ දැන් මේ පේන දුකෙන් වර්තමානයේ අපි විඳින දුකෙන් නිදහස් වෙන්නයි බුදුහාමර ධර්ම දේශනා කළේ. අපි දැනට ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා අපේ මනසට දුක් පීඩා එනවා නම් අන්නේ දුක් පීඩා ටිකෙන් ඉක්මනින්ම නිදහස් වෙන විදියට මාවතේ බුදුහාමර දේශනා කළේ. මොකද අපි අවුරුදු 100 ගණන් ජීවත් වෙන්නේ නැහනේ. අපි තාම ටික කලක් ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන කාලෙත් අපි නිරෝගීව මේ වගේ හොඳ මානසිකත්වයක ඉන්නේ තවත් ටික කාලයක්. ඒ නිසා අපිට වෙන දේවල් වලට ලොකු කාලයක් වැය කරන්න වෙලාවක් නැහැ. අපිට ඉක්මනටම මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය අවබෝධ කරගෙන හැකි තාක් වීරයෙන් අප්‍රමාදීව මේ ගමන මගේ ඉදිරියට යනටයි අපට අවශ්‍ය කරන්නේ. ඉතින් ඒ සඳහා ඔබ හැම දෙනාටම මේ අද ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් ආ වූ කුසල ශක්තියත් ඔබට නිරෝගී භාවය දිගාසිරි සම්පත්තියේ පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මන්දේ පිනතුනි අද මේ ඇත්තන් මාසිකව සිදු කරන ඉල් පුන් පොහොදා ධර්ම දේශනාවෙහි ධර්ම සාකච්ඡාවෙහි ඒ වැඩසටහනට සහභාගී වුණු මොහොත ඉතින් ඔබ හුඟක් සතුටට පත් වන්න අද අප මේ ඉතාම වටිනා සූත්‍රයක් කෙටි වුණත් ඉතාම වැදගත් අපේ ජීවිතයට අවබෝධය ලබා දෙන සූත්‍රයක් අප මේ සාකච්ඡා කළේ. සංවිතනිකයන් ඇතුළත් වුට්ටි සූත්‍රයයි අපි සාකච්ඡා කළේ වැස්සගෙන. එතකොට දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා උඩට නැගෙන දේවල් අතරින් උතුම් මොනවද කියලා. බුදුහාම දේශනා කරනවා ඉහළට නැගෙන දේ අතරින් විද්‍යාවයි උතුම්, පල්ලෙහාට වැටෙන දේවල් අතරින් අවිද්‍යාවයි උතුම්, ඇවිදගෙන යන අතරින් සංඝරත්නය, කතා කරන උන් අතරින් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා දේශනා කරපු කරුණුයි අප මේ සාකච්ඡා කළේ. ඉතින් සාකච්ඡාවට අදාළ කරුණු ටික අපි මේ පළගස්සල කෙටියෙන් අත්පත්‍රිකාවක් විදියට ඔබට ලබා දීලා තියෙනවා. ඉතින් ඒකත් කියවලා තවත් ඔබේ දැනුම දිනු කරගන්න. ඉතින් මේ සිද්ධ කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අපරමෙන් මිය ගිය යමතාක් ඥාති මිත්‍ර ආදීන් වෙත්නම් ඒ සියලු ඥාති උද අප විසින් සිදු කළා වූ මේ උතුම් පුණ්‍ය ඵලයන් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ආශ්‍රම භාවිතරක් නෙවෙයි සසර අනාදිමත් කාලයක පටන් අපේ දෙමව්පියන් වෙලා කිරෙන් දහඩියෙන් අපව පෝෂණය කළ අපේ අම්මල තාත්තලා අපමණ පින් අපේක්ෂාවෙන් සිටිනවා වෙන්න පුළුවන්. ඒ හැමදෙනාමත් අපේ මේ උතුම් පුණ්‍ය ඵලය පුණ්‍යශක්ති අනුමෝදන්ව ඒ හැමදෙනාමත් සුවපත් වෙත්වා කියන ප්‍රතිමෙන් අපි මේ ගෙනාතින පුණ්‍ය අනුමෝදනා කරමු. හෙදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. උදෑසන පටන් මේ මොහොත දක්වා සිදු කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපේ දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මිය දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පින තුන හැම දිනාටම දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදයේ ලැබේවා. ඒ වගේම පින තුන්ගේ ඥාති මිත්‍රාදීන් දෝ දරුවන් හැම දිනාටම, ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින අනිත් හැම දිනාටමත් මේ පින් කමේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරොග් නිරෝගී සම්පත් සරසා දෙත්වා කියන කතුමෙන් අපේ දෙවෙනට පුණ්‍ය ආනමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤං සං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. පිනතුන් හිමිදිරි පාන්දර පටන් මේ මොහොත දක්වා සිල් සමාදන් වීම වශයෙන්, දන් දීම භාවනා කිරීම වශයෙන් විවිධාකාරයෙන් රැස් කරගත් නියතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පින්නතුන්ට මේ වගේ ලස්සනට පින්කම් කරන්නට බොහොම වෙහෙස මහන්සි වෙලා කැප වෙලා මේ පරිසරය සකසා දෙන ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ, වතෝගල සරණසිරි හාමුදුරුව ඇතුළු, ඒ වගේම සද්දා ජීව හාමුදුරුව, අනුරුද්ධ හාමුදුරුව, චන්දරතන හාමුදුරුව ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට මේ උතුම් පින අනුමෝදන්ව උන්වහන්සේලාගේ අධ්‍යාපනික ඒ වගේම ආධ්‍යාත්මික සියලු කටයුතු සඵල කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, අපේ අනුරුද්ධ හාමුදුරුවෝ ඉදිරි වැඩ කොටස කරයි. එහෙනම් පින්තුනේ හොඳයි, එහෙනම් පින් අනුමෝදන් වන්නට හිමිදිරි පාන්දර පටන් මේ මොහොත දක්වා සිදු කළ සියලු පින්කම දානස්සයෙන් පින්තුනේ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් පරලෝ ජීවිතයේ සුගති ගාමීත්වයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා, භයං පන්තාච නිම්භයා, සෝකම් පන්තාච නිස්සෝකා, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි.